දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි අද පොසොන් පුන් පුහු දවස අද වගේ දවසකයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කළේ අද වගේ දවසකයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ ලංකාද්වීප වාසීන්ට මනාකුට අහන්ට ලැබිලා උතුම් සරණයන්ට ලැබුණේ. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේට ගෞරවපහාර පිණිස උන්වහන්සේ මේ ලංකාවාසීන්ට වදාළ පළමුවෙනි දේශනාව වන චූලහත්ති පදූපම සූත්‍ර දේශනාවයි දැන් අපි අහන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ දවසක පුන් පුහු දවසක ලංකාවට වැඩම කරද්දී මේ ලංකාවේ ඒ වෙද්දී රජ්ජුරුව හැටියට හිටියේ දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් පොසොන් පොහේ දවසේ නැකත් කෙළියකට දඩයමේ යන සිරිතත් තිබ්බයි කාලේ. ඉතින් මිස්සක පව්ව තියෙන මිහින්තලි ප්‍රදේශයේ වනාන්තරයේ යද්දී එක්තරා දේවතාවෙක් මුවෙකුගේ වෙස් අරගෙන රජ්ජුරුවන්ට පෙනිපෙනි දුවන්න පටන් ගත්තා. දුවන්න ඉස්සෙල්ලා ඒ මුවා තනකොළ කන ආකාරයක් පෙන්නුම් කරමින් හිටියා. එතකොට රජ්ජුරුව කල්පනා කළා මේ සතා කෑම කකා ඉන්නේ, මේ සතාට මේ වෙලාවේ විදින්ට හොඳ නැහැ කියලා දුනුදිය පෙළුවා. ඒ කියන්නේ දුන්න සද්ද කළා. එතකොට ඒ මුවා රජ්ජුරුවන්ට පිනිපිනි දුවන්න පටන් ගත්තා. එතකොට මුවාගේ පස්සෙන් රජ්ජුරුව දුවද්දී අර පිරිසෙන් වෙන් වුණා. රජ්ජුරුව ලොකු පිරිසක් එක්ක ගියේ. ඒ වෙද්දි මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ටිය, උට්ටිය, සම්බල, බද්දසාල, සුමන කියන රහතන් වහන්සේලා සමග, බණ්ඩුක අනාගාමි උපාසකත් සමග ඉරිදිවලෙන් මිස්සක පව්වට මිහින්තලියට වැඩලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ හිතුවා මේ පිරිස ඔක්කොම දැක්කොත් එකපාරම රජුරුව කලබල වෙයි කියලා ඉරිදිවලෙන් ඒ තමන් වහන්සේ සමගේ වැඩිය පිරිස නොපෙනෙන්න සැලැස්සුවා. උන්වහන්සේ විතරක් තනියම පේන්න සැලැස්සුවා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටිය තැන කිට්ටු කළා. අර මුවා නොපෙනී ගියා. එතකොටම මිහිඳු මහ රහතන් වහන්සේ ඇහුවා තිස්ස මෙහෙ එන්න කිව්වා. රජ්ජුරුව කල්පනා කළා කවුද බොලිය මට තිස්සයි කිව්වේ? ඇයි රජ කෙනෙකුට එහෙම නම කියලා කතා කරන්න පුළුවන් හපනික් නැහැ. බැලුවා වටපිට, බලද්දි මේ ගල්තලාවේ උඩ වැඩ ඉන්නවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේව දැකලා රජුරෝ හිතුව මේ නම් මිනිහෙක් නෙවෙයි කියලා. හිතනකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාලා, සමනාමයන් මහරාජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා කියලා, මහරජ්ජුරුවනි අපි ශ්‍රමණයෝ වෙමු. ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම අපි දඹදිව ඉඳලා මෙහි පැමිණියා කිව්වා. එතකොටම රජ්ජුරුවන්ට මතක් වුණා ධර්මාශෝක රජ්ජුරුව එවපු සංදේශය. ධර්මාශෝක රජ්ජුරුව තෑගි බෝගත් එක්ක සංදේශයක් කිව්වා. ඒකේ කිව්වා, මිත්‍රය මං තෙරුවන් සරණ ගියා, ඔබත් තෙරුවන් සරණ යන්න. ආයේ මේ අය තමයි ඒ කියලා ආන්න මතක් වුණා. ඊට පස්සේ ඔබ දන්නවා, ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ පහළට වැඩියා. ඊට පස්සේ අනිත් පිරිසත් පේන්න සැලැස්සුවා. ඉතින් ඇහුවා, රජ්ජුරු ඇහුවා, මම ඔබ වහන්සේලා ජලයෙන් වැඩියද ගොඩබිමෙන් වැඩියද? ඔබ වහන්සේලා කොහෙන්ද වැඩියේ කියලා ඇහුවා. කිව්වා, අපි ජලයෙන් වැඩියෙත් නැහැ, ගොඩබිමෙන් වැඩියෙත් නැහැ කියලා. එතකොට රජ්ජුරුව තීරුම් ගත්තා, එහෙනම් මුන්නාන්සේලා වැඩි ආකාහෙන් කියලා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් ඇහුවා, අඹ පැණි ඔබ අහලා තියෙනවනේ, මේ අඹ ගහ ඇර වෙන ගස් තියෙනවද කියලා ආදි වශයෙන්. ඊට පස්සේ සඳහන් වෙනවා මේ දැන් අර ගිහි උපාසක හිටියන්නේ බණ්ඩුක උපාසක අඬ ගහලා විස්තරය ඇහුවා. ඊට පස්සේ කිව්වා, බණ්ඩුක උපාසක තමයි රජ්ජුරුවන්ට කිව්වේ මේ ඉන්නේ ධර්මාශෝක රජ්ජුරුවන්ගේ පුතා. ඔන්න ගරු සරු දක්වන්න පටන් ගත්තා. ඉතින් එදා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආහපුරා කියලා ලංකාවේ ඒ රහතන් වහන්සේ නමක් විසින් දේශනා කරපු ධර්මය තමයි මේ චූල හත්තිපදෝපම සූත්‍රය. මේ දේශනාව අහලා දේවානම්පියතිස්ස රජුරෝ බෞද්ධ වුණා. ඒ කිව්වේ තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සරණ ගියා. ඉතින් අපේ රජ්ජුරුව තෙරුවන් සරණේ ගිය ඊළඟට මේකේ තෙරුවන් සරණ ගැන කියවෙන අලංකාර දේශනාවක්. මේ දේශනාව චූල හත්ති පද උපම සූත්‍රයේ හත්ති පද උපමාව ඇත් පියවරේ උපමාව ගැන වදාළ දෙසම චූල කිව්වේ පොඩි දේශනාව. මේ තව එකක් තියෙනවා දේශනාවක් මහා හත්ති පද උපම සූත්‍රය කියලා. ඒ නිසා මේ දේශනාවට කියනවා චූල හත්ති පද උපම සූත්‍රය කියලා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනේ අනේ පිඬුසිටුමාගේ ආරාමේ. එදා ඒ සවැත් නුවර ජානුස්සෝණී කියලා බ්‍රාහ්මණෙක්, මොකද ඒ බ්‍රාහ්මණයාගේ නම ජානුස්සෝණී කියන බ්‍රාහ්මණෙක්, සබ්බසේතේන වලභී රතේන, ඒ කියන්නේ සුදු අස්වයන් යොදාපු රිදීයෙන් කැටයන් කරපු රථයක, සුදු අස්වයන් හතර දිනක් යොදාපු රිදීයෙන් කැටයන් කරපු රථයක, මේ රථේ හැමදේම සුදු පාටයි. මේ ජානුසෝනි බ්‍රාහ්මණය බොහොම රූපේ තිබිච්ච ලස්සන බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණය සුදු වස්ත්‍රයක් ඇඳගෙන සුදු වස්ත්‍රයක් පුරෝගෙන, එයාගේ රවුල සුදුයි, ඊළඟට සුදු ආභරණ පැළඳගෙන, සුදු කියලා කියන රිදි ආභරණ පැළඳගෙන, එයාගේ අතේ තිබිච්ච කෙවිතත් රිදි කෙවිතක්. එතකොට මේ ජානුසෝනි බ්‍රාහ්මණය නගරේ පැදකුණු කරන්නේ නිකන් නෙමෙයි, මිනිස්සුන්ට දැනුම් දීලා. එතකොට මිනිස්සු බොහොම සූදානමින් ඉන්නවා මේ ජානුසෝනි බ්‍රාහ්මණයාගේ නගර චාරිකාව බලන්ට. ඉතින් මේ ජානුසෝනි බ්‍රාහ්මණයා නගරයෙන් පිටත් වෙලා, දකුණු දොරටුවෙන් පිටත් වෙලා නගරේ යනකොට මිනිස්සු මේ ජානුසෝනි බ්‍රාහ්මණයා බලලා කියනවා, අපේ මේ ලස්සන බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයේ බිමට බැහැලා වගේ කියනවා. ඇයි ඔක්කොම සුදුයි, සුදුවස් සුදු වස්පයෝ, සුදට සරසපු කරත්තේ, සුදු ඇඳගෙන සුදු සෙමර වලින් එයාට පවන්සලනවා, බ්‍රහ්ම රාජයේ පැදකුණු කරනවා වගේ තමයි මේ ජානසෝනි බ්‍රාහ්මණයා සවැත් නුවර මේ දවල් කාලේ මේ නගර ප්‍රදක්ෂිණාවේ ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මේ බ්‍රාහ්මණයා ඒ වෙද්දි බුදුරජාණන් වහන්සේගෙන දැනගෙන හිටියට ඇයි හොඳ අයියක් මොකුත් තිබ්බේ නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණයා ඒ තමන්ගේ අස්ස කරත් නැගලා චාරිකාවෙද්දි සැවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා පුදලා සංඝයාට උපස්ථාන කරලා එන තාපසෙක් සිටියා. මේ තාපසයාගේ නම පිලෝතික. පිලෝතික කියන පරිබ්‍රාජකයා. පරිබ්‍රාජකයා කියන්නේ තාපසයා. මේ පිලෝතික කියන පරිබ්‍රාජකයා සැවැත් නුවර ජේතවනාරාමයෙන් පිටත් වෙලා එනවා. එද්දී දවල් එද්දී මේ ඒ පරිබ්‍රාජකයා අරයාගේ යාළුවෙක්. කාගෙද? ජානුසෝනිගේ. ජානුසෝනි බ්‍රාහ්මණයාගේ. එතකොට ජානුසෝනි බ්‍රාහ්මණයා දුරදිම දැක්කා මේ පිලෝතික පරිබ්‍රාජකයා එනවා. දැක්කලා අහනවා. ඒ පරිබ්‍රාජකයාගෙන් අහනවා, හන්දකුතෝනු භවං වච්ඡායනෝ ආගච්ඡති දිවං දිවස්සාති. මේ වච්ඡායන කියලා කියන්නේ වාත්ස්‍යාන කියන බ්‍රාහ්මණ ගෝත්‍රියත් බමුණෙක්. එතකොට එයාගේ ගෝත්‍ර නාමය, එයාගේ නම තමයි පිලෝතික, ගෝත්‍ර නාමය වත්සායන කියන ගෝත්‍රය. එතකොට මේ බ්‍රාහ්මණයා මේ ජානුසෝනි බ්‍රාහ්මණයා අර පිලෝතික පරිබ්‍රාජකයාට කියනවා, වත්සායන ඔබ මේ මහා දවල් කොහේදලා එන ගමන්ද කියනවා. මම මිත්‍රය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඊළඟ ඉඳලා ඉන්න ගමන් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේට පැහැදිලා උන්වහන්සේ ගැන කල්පනා කරපු, කතා කරපු, ප්‍රශංසා කර කර හිටපු තාපසෙක් මෙයා. ඉතින් මෙයා අහනවා, කවුද මේ පිලෝතික පරිබ්‍රාජකයා? මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා එන්න ගමන් කියලා කිව්වහම අර අස්සකරත්ති උජාරුවට යන ජානසෝනි බ්‍රාහ්මණය හනු, හා එහෙමද වච්චායන, ඔබ හිතන්නේ ශ්‍රමණ ගෞතමයන් මහ නුවණැති කියලාද, පණ්ඩිතයෙක් කියලාද, ඒ කිව්වෙන් අපිටත් වඩා උතුම් කෙනෙක්ද කියලා අහන්නේ? ඒ කියන්නේ ඒ කාලේ සියල්ලන්ටම වඩා උතුම් කියලා හිතන් හිටියේ මොන කට්ටියද? බ්‍රාහ්මණයන්ව. ඒගොල්ලෝ ත්‍රිවේදී දන්නවා, ඊළඟට ඉතිහාස, නිගණ්ඨු, කේටුබ කියලා ඔය නොයෙක් ශාස්ත්‍ර දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ තමයි ඒ සමාජයේ හිටපු සුපිරි පැලැන්තිය. ඊට වඩා නුවණැත්තෝ, පඬිතයෝ නැති කියලයි ඒගොල්ලන්ගේ තිබුණු කල්පනාව. තිගවා, ඔබ හිතන්නේ ශ්‍රමණ ගෞතමයන් මහා නුවණැත්ත කියලාද, මහා පඬිතය කියලාද? එතකොට මෙයා කියනවා, අයියෝ මිත්‍රය, ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ ගැන, උන්වහන්සේගේ පඬිතුකම ගැන කියන්න මං මොකිද්ද? කවුද මේ කියන්නේ? පිලෝතික කියන පරිබ්‍රාජකයා කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව ගැන. උන්වහන්සේගේ නුවණ ගැන කරුණු කියන්න මම මොකෙද්ද? ඒක දන්නේ උන්වහන්සේ වගේම කෙනෙක් තමයි කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වගේම කෙනෙක් තමයි ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ ගැන නම් දන්නේ. වෙන කෙනෙක්ට නම් දැනගන්න විදියක් නෑ කියලා කිව්වා. එතකොට බ්‍රාහ්මණයා කවුද මේ ජානුසෝනි බ්‍රාහ්මණයා කියන හැබෑට වචායන ඔබ මේ ශ්‍රමණ ගෞතමයන්ට මහා උදාර ප්‍රශංසාවක් කරනවා නොවේ. උදාර වූ ප්‍රශංසාවක් කරනවා නොවේ කියලා කිව්වා. එතකොට මේ අහනවා කියනවා මිත්‍රය ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න මම මොකෙක්ද? කවුද මේ කියන්නේ? පිලෝතික ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්න මම මොකෙක්ද? ප්‍රශංසා කරන උන් අතර ප්‍රශංසාර කෙනෙක්, දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨම කෙනා කියලා කිව්වා. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨම කෙනා. දැන් මේ කියන්නේ කවුද? තාපසෙක්. දැන් බලන්න පින්වත්නි, ඉස්සර මිනිස්සු කල්පනා කරලා තියෙන විදිය අද බෞද්ධ කියලා කියන කට්ටියටත් මේ විදිහට ප්‍රශංසා කරගන්න බෑනේ. කියන ප්‍රශංසා මං මොකෙද්ද ප්‍රශංසා කරන්න? ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා ලැබිය යුත්තන් අතරත් ප්‍රශංසාර්හ කෙනෙක්, දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ කෙනා. එතකොට අහනවා මේ සාමාන්‍ය කොහොම කිව්වොත් වෙන කෙනින් අනේ යන්න ඔයාගේ කතාව කියලා කියන්නේ නැද්ද? දැන් කාලේ නම් අනේ යන්න ඔයාගේ ප්‍රශංසාව තියාගෙන කියලා කියන්නේ නැද්ද? බලන්න මේ කාලේ මිනිස්සුන්ගේ තියෙන බුද්ධිමත් බව. ඒ කවුද? ජානසෝන් කියනවා බවත් වත්සාන මේ ඔබ කොහොමද මොන වගේ කරුණු මතද ශ්‍රමණ ගෞතමයන් කෙරේ ඔච්චර පැහැදුනේ? ඔබ ඔච්චර පැහැදුනේ ශ්‍රමණ ගෞතමයන්ට මොන වගේ කරුණු මතද? එතකොට කියනවා මිත්‍රය ඒක මේ වගේ එකක් කියනවා. හස්තීංගන දන්න, හස්තීංගේ ස්වභාවය දන්න, ඇත්තු ගැන හොඳට දන්න කියන, ඇත්තුන්ගේ ජීවිතය ගැන අඳුනන කෙනෙක් ඇත්තු ඉන්න වනාන්තරයකට යනවා. ඇත්තු ඉන්න වනාන්තරයකට යන්නේ කවුද? ඇත්තු ගැන හොඳට දන්න කියන හස්ති ශිල්පයේ හස්ති චරිත දන්න කෙනෙක් ගිහිල්ලා දකිනවා මේ යද්දී ඇතෙකුගේ විශාල ඇත් අඩියක්, ඇතෙකුගේ පාසටහනක් දකිනවා. විශාල දිග පළල ඇති ලොකු පාසටහනක් දකිනවා. දැකලා කල්පනා කරනවා මේ පාසටහන අනුව නම් මේ පාසටහන මේ ඇත් අඩිය හිමි ඇත් රජා සුළුපටු ඇතෙක් නොවේ. මේ ඇත් රජා මහා හස්ති රාජේ කියලා දැනගත්තේ ඇතා දැකලා නෙවෙයි, ඇතාගේ ඇත් අඩිය දැකලා, පාසටහන දැකලා. කියන ආන් ඒ වගේ මම දැක්කා. මෙයා කියන්නේ කවුද මේ කියන්නේ? පිලෝතික කියන පිරිවැජියා. මේ පිලෝතික කියන තවුසා මේ උපාසකයෙකුත් නෙමෙයි, උපාසිකාවකුත් නෙමෙයි. කියන මම දැක්කා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පීවර සටහන් මම දැක්කා. පීවර සටහන් හතරක් දැක්කා කියනවා. කීයක් දැක්කා කියලාද කියන්නේ? පීවර සටහන් හතරක් දැක්කා. දැකලා මෙයා මේ පිලෝතික පරිබ්‍රාජික කියනවා දැකලා මම පැහැදුරා. එතකොට ආවට ගියාට පැහැදිලත් නැහැ මේ පුද්ගලයා කවුද? පිලෝතික පිරිවැජියා. පිලෝතික පිරිවැජියා කියන යාගේ මට්ටමින් මම මේ පියවර සටහන් හතරක් දැක්කා. දැකලයි මම පැහැදුනේ. කාටද මේ කියන්නේ? ජානුසෝනි බ්‍රාහ්මණයාට කියන මේක ධර්මශාලාවකද මේ කතාව? මහපාරිද? මහපාරි. මේ මහපාරේ හරියා කරත්තේ උඩ. මෙයා බිම. මෙයා පාරේ යනවා. පාරේ යනවා කරත්තේ නවත්තලා මේ හරියා කරත්තේ වාඩි වෙලා ඉඳගෙන මෙයා අහන්නේ. අහනකොට හරියා කරත්තේ උඩ ඉඳලම ආසෙ ඉඳලා පහත් වෙලා අහගෙන ඉන්නවා ඇති. එතකොට කියන මං දැක්කා පියවර සටහන් කීයක්ද? හතරක් දැක්කා. දැකලා කවුද මේ පිරිවැජිය කියනවා දැකලා මම නිශ්චයකට පැමුණුණා. මම නිශ්චයකට පැමුණුණා සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ධර්මය මනාකොට දිසූ දෙයක්. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙත යුක්තයි කියලා මම පැහැදුනා කිව්වා. මේ අන්නේ මේ ආගමික කෙනෙක් පිරිවැජියෙක් මේ කියන්නේ කියලා කියනවා. මේ මිත්‍රය ඔබ දන්නවාද හතර? දැන් මේ පීවර හතර කාගෙද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ අර මහා හස්ති රාජයාගේ ඇත් අඩිය දැකලා දිගට පළලට තියෙන විශාල ඇත් අඩිය දැකලා පැහැදුව මේ අර අලිගෙන දන්න කෙනා ඒකාන්තේ මිනිස්සෙකට ගියා. කොහොමද නිශ්චයකට පැමිණුනේ? මේනම් මහා හස්ති රාජයෙකුගේ මේ ඇත් අඩිය හිමි කෙනා නම් සුළුපටු ඇතෙක් නෙමෙයි කියනවා. මං ඒ වගේ දැක්කා. දැන් එයාගේ මට්ටමෙන් එයා දැකපු දේ මේ කියන්නේ. කියනවා මේ මිත්‍රය මම දැකලා තියෙනවා ඉතා දක්ෂ ක්ෂත්‍රීය පඬිතවරු. කවද දැකලා තියෙන්නේ? ක්ෂත්‍රීය වංශේ පඬිතවරු. කත පරප්පවාදී, ඒ කියන්නේ වාද කළ දිනපු අය. වාලවේදි රූපෝ, අස්ලෝමයකින් අස්ලෝමිකට විදින දුනු අයෙක් වගේ. වෝබින්දන්තා මඤ්ඤේ චරಂತಿ, පඤ්ඤාගතින දිට්ඨිගතින, මහා නෝණෙන් යුක්තව වාද බිඳගෙන යන අය මං දැකලා තියෙනවා. මේගොල්ලන්ට ආරංචි වෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන්ගේ පලාතට වඩිනවා අය කියලා. එතන මේගොල්ලෝ කතා වෙනවා ආපුදින්කෝ ශ්‍රමණ ගෞතමයෝ. කවුද මේ කතා වෙන්නේ? මේ ක්ෂත්‍රීය පඬිතුයා. ආපුදින්කෝ ශ්‍රමණ ගෞතමයන් අල්ල ගන්නම්. අපි මෙන්න මෙහෙම ප්‍රශ්න හදාගෙන ගින් අහමු. එතකොට ශ්‍රමණ ගෞතමයන් මෙන්න මෙහෙම උත්තර දෙවි. එතකොට අපි මේ උත්තරේ බිඳින්ට මේ විදිහේ ප්‍රශ්නයක් අහමු කියලා දැන් මේගොල්ලෝ ප්‍රශ්න කතා කරනවා. කියනෝ ඒක. ඊට පස්සේ කියනෝ ඔන්න ඒගොල්ලන්ට ආරංචි වුණා ශ්‍රමණ ගෞතමයන් ඔන්න අසවල් තැනට වැඩියා කියලා. කියනෝ මිත්‍රය ඒ ශාත්‍රීය පඬිතුරු යනව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැ දකින්ද. ගියාම ශ්‍රමණ ගෞතමයන් ඒ අයත් එක්ක සුහද කතා බහි යෙදෙනවා. සුවද කතා බහි යෙදිලා ඒ සුවද කතා බහි යෙදෙනකොටම අර පිරිස හදාගෙන ගියපු ප්‍රශ්න ඔක්කොම මතක නැතු යනවා. ඊට පස්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒගොල්ලොත් එක්ක කතා බස් කරලා ඉවර වෙනකොට අර වාද කතා මුකුත් නැහැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ වෙනවා. මම මේක දැක්කා කිව්වා. මම මේක දැක්කා. දැකලයි මන් නිශ්චය කළේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ධර්මයේ ස්වාක්ඛාතයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සුපටිපන්නයි කියලා මම නිශ්චයකට ගියා. දැන් බලන්න මෙයාගේ අහිංසක නැද්ද? මෙයා මේ කල්පනා කරපු රටාවේ උඩඟුකමක් මුකුත් නැහැ. දැන් මේ කාලේ එහෙම නැහැ නේ. දැන් බෞද්ධ කියන අයනේ මහා ඇක්ටර්. දැන් මේක ඊට කොච්චර වෙනස්ද? මුකුත් තුඩුඟු කමන්නේ, බොහොම අහිංසක විනිශ්චයක්, අහිංසක නිගමනයක්. නමුත් සාධාරණ කාරණයක්. ඊට පස්සේ කියනවා මිත්‍රය ඒ පළවෙනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නමැති මහා හස්ති රාජයාගේ පළවෙනි පියවර සටහන. කියනවා මං තව පියවර සටහනක් දැක්කා. ඒ පියවර සටහන තමයි බ්‍රාහ්මණ පඬිතවරු ඉන්නවා. කලින් හිටියේ කවුද? ක්ෂත්‍රීය පඬිතවරු. දැන් මේ කියන්නේ බ්‍රාහ්මණ පඬිතවරුන් අර වගේ. මොකද්ද? කත පරප්පවාදී වාද කළ දිනපු අය. අස්ලෝමිකෙන් අස්ලෝමිට විදිනවා වගේ සියුම් විදියට තර්ක කරන අය. ඊළඟට ප්‍රඥා සම්පන්නව වාද කළ ජය ගන්න අය. ඉතින් මේ බ්‍රාහ්මණ පඬිතුවරුන්ට ආරංචි වෙනවා ආන් අසවල් පලාතේට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩිනවාලු. එතකොට බ්‍රාහ්මණ පඬිතුරු කතා වෙනවා, හරි අපි එනකන් ඉමු, අපි ගිහින් අල්ල ගම්මු, මේ ප්‍රශ්න ටික හදාගෙන අපි යන්. උන්වහන්සේ මේවට මෙහෙම උත්තර දෙයි. එතකොට අපි මෙහෙම උත්තර දෙමු කියලා කතා වෙලා යනවා. මේ බ්‍රාහ්මණ පඬිතුරු කතා වෙනවා. ඔන්න එතකොට ආරංචි වෙන ඔන්න අසවල් පලාතේ ශ්‍රමණ ගෞතමෙන් වහන්සයන් අසවල් පලාතට වැඩියා කියලා ඔන්න ආරංචි වෙනවා. ආරංචි වුණාම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බ්‍රාහ්මණයෝ යනවා. බ්‍රාහ්මණයෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයන්ට බ්‍රාහ්මණයන් සමග කතාබස් කරනවා. කතාබස් කරද්දී අර බ්‍රාහ්මණයන්ට ඒගොල්ලෝ හදාගෙන ගියපු ප්‍රශ්න මතක නැතු වෙනවා. ඒගොල්ලෝ හිතාගෙන හිටපු තර්ක විතර්ක අමතක වෙනවා. අර බුදුරජාණන් වහන්සේගේ කතාවට අහගෙන ඉන්නවා. මොකද වෙන්නේ? ඒ බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. උන්වහන්සේ සරණ යනවා මිසක් උන්වහන්සේ සමග වාද කරන්න යන්නේ නැහැ කියලා මේ මිත්‍රිය මං ඕක දැක්කා. බ්‍රාහ්මණ පඬිතයොත් වාද හදාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වාද නොකරම උන්වහන්සේව සරණ ගියා දැක්කා. දැකලා පැහැදුනා මං භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයේ ස්වාක්ඛාතයි, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා මම පැහැදුනා කිව්වා. දැන් මේ තමන් පැහැදිච්ච විදිය ගැන විස්තර කරන්නේ කවුද? පිලෝතික කියන පිරිවැජියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන තව කියනවා, මේ පැහැදිච්ච හැටි කියනවා. ඕක තමයි මම දැකපු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දැකපු දෙවනි පියවර සටහන. කියනවා මිත්‍රේ මං තුන්වෙනි පියවර සටහනකුත් දැක්කා. ඒ තමයි ඉන්නව ගෘහපති පඬිතවරු. ඉස්සර ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති කියන්නේ ඕගොල්ලෝ වගේ අය, ගෙවල් වල සිටින අය නම් මහා නුවණැත්තු. හොඳට නුවණින් ශිල්ප ශාස්ත්‍ර හදාරපු අය. ඒ ශිල්ප ශාස්ත්‍ර හදාරපු නුවණැති අය ඉන්නවා වාද විවාද කරනවා, අස්ලෝමිකෙන් අස්ලෝමිකට විදිනවා වගේ බොහොම සියුම් විදිහට තර්ක කරනවා මේ එහෙම අය. ඉතින් ඒ පිරිසට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ අප අසවල් පලාතට වඩිනවා කියලා. ඒගොල්ලෝ කියන වරෙල් යන්න අන්න මේ ශ්‍රමණ ගෞතම වහන්සේ වඩිනවලු, අපි ගිහින් මේ ප්‍රශ්න ගිහින් අහමු. එතකොට උන්වහන්සේ වට මෙන්න මේ විදිහට උත්තර දීවි. එතකොට අපි මේ විදිහට උත්තර දෙමු කියලා අර උත්තරයට උත්තර හදාගෙන දැන් ඉතින් මේ ගෘහපති පඬිතවරුත් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් උන්වහන්සේ කතා කරන කතාබහට පිරිස පහදිනවා. පහදුනාට පස්සේ උන්වහන්සේ ධර්මය කියනවානේ. කිව්වහම මොකද වෙන්නේ? අර ගෘහපති පඬිතවරු ඔක්කොම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. දැන් මේ විස්තර ඔක්කොම කියද්දි තාම ජානසෝනි කොහෙද ඉන්නේ? කරත්තේ. එයා කරත්තේ වාඩි වෙලා අහගෙන ඉන්නේ. අරයා කොහෙද ඉන්නේ? පාරේ. ඊර පස කියනවා ඕං ඕක තමයි මන් දැකපු තුන්වෙනි පීවර සටහන. ඊර පස කියනවා මිත්‍රය මම හතරවැනි පීවර සටහනකුත් දැක්කා. මොකක්ද හතරුණ පීවර සටහන? ශ්‍රමණ පණ්ඩිතවරුත් ඉන්නවා. ඒ කාලේ ඉඳලා තියෙනවා ශ්‍රමණ පණ්ඩිතවරු, මහා නෝනැති ශ්‍රමණවරු මේ වාද කර කර යන. එතකොට ඒගොල්ලොත් හරි සියුම් විදියට ආත්මය ගැන, අනාත්මය ගැන, ලෝකෙ ගැන, මෙලොව ගැන, පරලොව ගැන වාද කර කර යන අය. ඉතින් මේගොල්ලන්ට තාරංචි වෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට වඩිනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වඩින්න දෙමු. අපි යන් ගිහිල්ලා අපි වාද කළා උන්වහන්සේ කියනේවට අපි මෙහෙමම උත්තර දෙමු කියලා මේ ශ්‍රමණ පඬිතුවරුත් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරපු ගමන් උන්වහන්සේගේ ධර්ම කතාවට සම්පූර්ණ පහදිනවා. කවුද පහදින්නේ? අර ශ්‍රමණ පඬිතුවරු. අර කලින් අය සරණ ගියා විතරයි. ශ්‍රමණ පඬිතුවරු මොකද කරන්නේ කියනවා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිද්ද ඉල්ලනවා. අර ශ්‍රමණ පඬිතුවරු කියනවා මිත්‍රයේ මං දැක්කා වාද කරන්න ආපු ශ්‍රමණ පඬිතුවරු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලා උපසම්පදත් වෙනවා. උපසම්පදත් වෙලා කියනවා පස්සේ කාලේ කියනවා මෙහෙම කොහොමද කියන්නේ මනං මතබවන අපි නූලින් බේරුණේ කියනවා. අපි 99යි දසම නමයෙන් බේරුණේ කියනවා. නූලින් බේරුණේ කියනවා. යාන්තම් බේරුණා කියනවා. අපි ඉස්සර ශ්‍රමණිය නොවි ශ්‍රමණියෝ කීකේ ගියා. ඉස්සර බ්‍රාහ්මණිය නොවි බ්‍රාහ්මණියෝ කීකේ ගියා. ඉස්සර අපි රහත් නොවි රහත් කීකේ ගියා. අපි මේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණාට පස්සේ තමයි හැබෑ ශ්‍රමණිය වුණේ, හැබෑ බ්‍රාහ්මණිය වුණේ, හැබෑ රහතුන් වුණේ කියලා කියන්න ගත්තා කියනවා. ඉතින් එතකොට දැන් මේ ඔක්කොම අහන්න ඇස් පනා පිට මේ ඔක්කොම අහන්න ලැබුණේ කාටද? පිලෝතිකට. එතකොට පිලෝතික නිශ්චයකට ගියා. මොකද්ද නිශ්චයකට ගියේ? මේන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පියවර සටහනක්. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය ස්වාඛාතයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා කියනවා. මිත්‍රය ඔන්න ඔය කරුණු හතරට තමයි මම පැහැදුනි කියලා මේක කිව්වේ කාටද? ජානුසෝනි බ්‍රාහ්මණයාට. එතකොට ජානුසෝනි බ්‍රාහ්මණයා මොකද කළේ? අර ආස්ප කරත්තින් බැස්ස. ආස්ප කරත්තින් කොහෙටද බැස්සේ? පාරට බැස්ස. පාරට බැහැලා තමන්ගේ උතුරු සරුව ඒකාංශ කරගත්තා. අර සුදු පාට සළු ඒකාංශ කරගත්තා. ඒකාංශ කරගෙන සවැත් නුවර ජේතනාරාම පැත්තේ හැරුණා. දැන් මේ බෞද්ධින් නෙමෙයි. ඔන්න ඒ කාලේ මිනිසුන්ගේ ස්වභාවය. මේ බුද්ධ අගංකාරයෙන් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර දැනගත්තේ නැහැ. එතකොට දැන් මෙයාට මේ බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්ලා දෙන්නේ කවුද? භික්ෂුවක්ද? නෑ. භික්ෂුණියක්ද? නෑ. උපාසකෙක්ද? නෑ. උපාසිකාවක්ද? නෑ. කවුද මේ? පරිබ්‍රාජකෙක්, පිරිවැජියෙක්, තවුසෙක්. තවුසෙක් මේ කියන්නේ. කිව්වහම මේ පැත්තට හැරුණා. හැරිලා වැඳගත්තා. වැඳගෙන කියනවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කවුද මේ කියන්නේ? ජානුසෝනි බ්‍රාහ්මණය කියනවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. බලන්න මේ මේ බ්‍රාහ්මණය කියලා අපි අර මහා උඩඟු විදියට සුදු අස්ප යොදපු සුදු අස්ස කරත්ත නැගලා සුදුට සුදේ ගියාට මේ මිනිසුන්ගේ හිතේ ස්වභාවය හරි සරලයි. හිතේ ස්වභාවය හරි සරලයි. උඩඟු නෑ, අහංකාර නෑ, දරදඬු නෑ. දැක්කද ස්වභාවය හිතේ? එතකොට තුම් පාරක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දිශාව හැරිලා නමස්කාර කරනවා. නමස්කාර කළ කල්ප කියනවා, බොහොම හොඳයි මිත්‍රේ, අපිට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමඟ කතා කරන්න අවස්ථාව ලැබෙවි නොවැ කියලා කියනවා. කියලා එතකොට ආර්ය පිටත් වෙලා යනවා. කවුද? පිලෝතික පිටත් වෙලා යනවා. ජානසෝනි බ්‍රාහ්මණයා මොකද කළේ? දැන් ජානසෝනි බ්‍රාහ්මණයට ආසාවක් ඇති වුණා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්ට. ආසාවක් ඇති වෙලා අස්පකරත්තෙන් කොහෙටද ගියේ? ජේතුනාරාමයට ගියා. ගිහින් අස්පකරත්තෙන් බැහැලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා සතුරු සාමීචී දුර වැන්දේ නැහැ. ඇයි? තාම තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ, වැන්දේ නැහැ. නමුත් හිතේ පැහැදීම තියෙනවා. සතුරු සාමීචී කතාවේ ඉදලා කිව්වා, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අද මං ගෙද්දී මට මෙන්න මෙහෙම හම්බ වුණා, මගේ මිත්‍රයෙක් පිලෝතික කියලා තාපසෙක් හම්බ වුණා. මං ඒ තාපසින්නාසිකින් ඇහුවා වත්සායන මේ මොකද මහදවල් ඉන්නේ කියලා, කොහේද දෙන්නේ කියලා. ඉතින් කිව්වා, මම්මි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟින් එනවා කියලා. ඉතින් මං ඇහුවා, මෙහෙම විස්තර ඇහුවා, මෙන්න මෙහෙම පියවර හතරක් ශ්‍රමණ ගෞතමයන්ගේ පීවර සටහන් හතරක් දැක්කා කිව්වා. ඒක දැක්කේ හරියට උපමාවකුත් තුන්නේ ඇහි කිව්වා. කිව්වා මොකක්ද උපමාව? ඔව්, ඇත්තු ඉන්නේ වනාන්තරයක, ඇත්තු ගැන දන්න මිනිස්සෙක් යනවා. ගියාම දිගපළල ලොකු ඇත් අඩියක් මේ වනාන්තරයේ පොළවේ ඉරිලා තියෙනවා දැක්කා. දැකලා නිශ්චයකට පැනුණා, මේනම් මහා අස්තිරාජයෙක් වගේ. ආන් ඒ වගේ මේ ශ්‍රමණ ගෞතමයන්ගේ පිවර සටහන් හතරක් කියලා මට මේ කාරණා කිව්වා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම, බ්‍රාහ්මණය ඒ ඇත් පිවරි උපමාව සම්පූර්ණ නෑ කිව්වා. මොකද්ද කිව්වේ? ඒ ඇත් පිවරි උපමාව අසම්පූර්ණයි කිව්වා. ඒකේ තව විස්තර තියෙනවා කිව්වා. කො මං මේ විස්තර ඔබට කියලා දෙන්නම් අහගන්න කිව්වා. කියලා කියනවා, ඒක මේ වගේ එකක් කියනවා. බ්‍රාහ්මණය ඇත්තු ගැන හොඳට දන්න හස්තීන් පිළිබඳ විසරද, ඇත්තු පිළිබඳව හොඳට අධ්‍යයනය කරපු, ඇතාගේ ස්වභාවය, ඇතින්නම්ගේ ස්වභාවය හොඳට අධ්‍යයනය කරපු එකෙක් ඉන්න දක්ෂයෙක්. මෙයා යනවා ඇත්තු ඉන්න වනාන්තරයකට. දැන් මේ උපමාව කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කලින් එක කිව්වේ කවුද? ඇත්තුන්නේ කතාව පිලෝතික. ඉතින් කියනවා මේ වනාන්තරයට යනවා. යනකොට දකින්නවා දිග පළල ලොකු ඇත් අඩියක්. දැකලා ඇත් අඩිය දිහා බලනවා. බලලා ඉස්සෙල්ල මොකද උනේ? ඇත්තඩියේ බලපු ගමන් අරයා නිශ්චය කළානේ. මොකද නිශ්චය කළේ? මේ ඇත්තඩිය නම් මහා ඇතිකුගේ කියනවා. මෙයා එහෙම නිශ්චය කරේ නෑ කියනවා. මෙයා කල්පනා කරනවා කියනවා, මහා ඇත් අඩි තියෙන වාමනිකා කියලා ඇතින්නියෝ ඉන්නවා. දැන් මෙයා හිතනවා වාමනිකා කියලා ඇතිනියෝ ඉන්නවා, මේ අත්ඇඩිය ඇතිනියකගේ වෙන්ට පුළුවනි, මේ මහයතාගේ වෙන්ට නම් බෑ, ඇතිනියකගේ වෙන්න පුළුවනි කියලා තවත් කැලේ ඇතුළට යනවා. යනකට දකිනවා ඒ වගේ තවත් විශාල දිග පළල ඇත් අඩියක්. ඒ වගේම දකිනවා මේ උස තැන්වල පිට උලපු තැන් ගස්වල ඇතා ගොහින් පිට උලල දැකලා කල්පනා කරනවා, මේ මහ විශාල ඇත්තඩිත් තියෙනවා, මේ ගස්වල අතුවල පිටත් තුලාල. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් ඇතින්නියොත් ඉන්නවා, උච්චා කාලාරිකා කියලා ඇතින්නියො ඉන්න උස, උච්චාගේ උස කාලාරිකා කියලා ඇතින්නියො ඉන්නවා, මේක ඇතිනියන්ගේ වැඩක් වෙන්නත් පුළුවනි කියලා අරය නිශ්චයකට යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මෙයා නැවත යනවා ආපහු. දැන් ඒ නිශ්චයකට බැනු නැතු ආයෙත් කැලේ යනවා. යනකට දකින්නවා අර වගේම දිග පළල තියෙන ලොකු ඇත්තඩි තියෙනවා. අර වගේම ගස්වල උස තැන්වල පිට උලාලා. ඒ වගේම මේ උස තැන්වල දල ඇනලා. එතකොට කල්පනා කරනවා මේ දැන් විශාල ඇත්තඩිත් තියෙනවා. ගස්වල තැන් තැන්වල පිටත් තුලලා තියෙනවා. ඒ තැන්වල ගිහිල්ලා දලෙලුත් ඇනලා තියෙනවා. හැබැයි මේ වැඩ ඔක්කොම කරන්න පුළුවන් දල තියෙන ඇතිනියෝ ඉන්නවා. උච්චා කණීරුකා කියලා මේ ඇතිනියෝ වෙන්න පුළුවනි කියලා කල්පනා කරනවා. කල්පනා කළා මොකද කරන්නේ? තවත් යනවා. යනකට පේනවා ආයමත් ලুকু ඇත්තඩි. අර පිට උල්ලාපු තැන් දලින් එනපු තැන් දැකලා බලද්දි පේනවා විශාල හස්ති රාජෙක් ගහක් යට ඉන්නවා. එක්ක එලි මහනේ ඉන්නවා. දැකලා කල්පනා කරනවා මෙන්න ඇතා. එතකොට ඇස් දෙකටම ප්‍රත්‍යක්ෂින් දැක්ක ඇත් අඩියෙන් නිමේ නිශ්චය කළේ. ඊළඟට පිට උලාපු තැන්වලින් නිමේ නිශ්චය කළේ. දලෙන් යන්න තැන්වලින් නිමේ නිශ්චය කළේ. ඒ ආශ්‍රය කරගෙන හැබෑ ඇතාව දැක්කා. අයමේවසු මහා නාගෝ මේ ඉන්නේ මහා ඇත් රජා කියලා කියන මේ වගේ බ්‍රාහ්මණය. එතකොට මේ කතාවේ ඇත් රජා කවුද? බුදුරජාණන් වහන්සේ. ඇත්තු පිළිබඳව දන්න කෙනා කවුද? ශ්‍රාවකයා. වණී යන්නේ ඇත් රජා හොයාගෙන කවුද? මාර්ගය. මේ විදිහට මේ විස්තර වෙන්නේ. ඉතින් කියනවා මේ බ්‍රාහ්මණය මේ ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්දයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගත ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා උන්වහන්සේ මේ උන්වහන්සේ පහළ වෙනවා. පහළ වෙලා දෙවියන් මරුන් බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරපු ධර්මයක් මේ ලෝකයට කියලා දෙනවා. මේකෙන් අනුන්ගෙන් අහපු එකක් නෙවෙයි. අනුන් මෙන්න මෙහෙම මෙහෙම කිව්වා කියලා කතාවක් නෙමෙයි. තමන්ගෙම අවබෝධයෙන් කියන ධර්මයක් ලෝකෙට කියලා දෙනවා. සෝ ධම්මං දේසේති. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මූල කල්යාණ, මැද කල්යාණ, අවසාන කල්යාණ, අර්ථ සහිත, ව්‍යංජන සහිත පරිපූර්ණ නිවන් මඟ පෙන්වලා දෙනවා. එතකොට කියනවා බ්‍රාහ්මණය මේක කෙනෙකුට අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාම සෝ තන් ධම්මං සුත්වා, ඒ ධර්මය අහලා තථාගතේ සද්දං පටිලබති, තථාගතයන් වහන්සේ ගැන හිත පහදව ගන්නවා. ඔන්න පළවෙනි කාරණේ. මොකද්ද පළවෙනි කාරණේ? ධර්මය අහලා තථාගතයන් වහන්සේගේ අවබෝධය හරි කියලා හිත පහදව ගන්නවා. නැත්තම් කෙනෙකුට හිත පහදව ගන්නවා කිව්වම තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. අවබෝධි හරි, උන්වහන්සේගේ අවබෝධි හරි කියලා හිත පහදව ගන්නවා. හිත පහදවාගෙන සෝ තේන සද්ධාලාභේන සමන්නාගතෝ. ඒ සද්ධාලාභයෙන් යුක්ත වෙන එක ලාභයක්. ඒක ශ්‍රද්ධාව කියන්නේ හොඳ ලැබීමක් Tamanට. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදුනා කියන්නේ Tamanට මනුස්ස ජීවිතේ ලැබෙන හොඳ ලැබීමක්. ඉතින් සද්ධාලාභයෙන් යුක්තව කල්පනා කරනවා මෙහෙම. සම්බාදු ගරාවාසෝ රජාපතෝ. මේ ගිහි ගෙදරේ වාසය කිරීම හරි කරදරයි. කෙලෙස්ම හැදින මාර්ගයක්. අබ්බෝකාසෝ පබ්බජ්ජා. පැවිද්ද නිකන් ආකාශය වගේ. නයිදන් සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත. ඒ නිසා මේ ගිහි ගෙදර වාසය කරමින් ඒකාන්ත පරිපූර්ණ පරිසුද්ධ බඹසරණ රකින්න බෑ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කල්පනා කරනවා. ඒ නිසා මං කිස්රැවුල් බාලා කසාවත් පොරවාගෙන ගිහිගී අත්හැල්ල පැවිදි වෙනවා නම් හොඳයි කියලා දැන් මියා කල්පනා කරනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක කාටද කියන්නේ? මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයාට කියන්නේ. එතකොට මියා තමන්ගේ ඥාති අත්හැරලා, ධනෙ අත්හැරලා, එයා ඉඩකඩම් දේපළ වස්තුව අත්හැරලා ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඔන්න පැවිදි වුණා. ඔන්න දැන් ඇතා ගැන දන්නේ එක්කෙනා. පැවිදි වෙලා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? සික්ඛාසාජීව සමාපන්නෝ. හික්මෙනවා. සීලේ හික්මෙනවා. පළවෙනි එක මොකද්ද? සීලේ හික්මෙනවා. මේකේ තියෙනවා පාණාතිපාතම් පහය. පාණාතිපාතා පටිවිරතෝ හෝති. සතුන් මැරීම අත්හැරලා සතුන් මැරීමෙන් වෙන් වෙනවා. නිහිත දණ්ඩෝ ධර්මගුරු අතාරිනවා. නිහිත සත්තු අවියාවද අතාරිනවා. ලජ්ජි දයාපන්න සියලු සත්වයන් කෙරෙහි හිංසා පීඩා කරන්න ලැජ්ජාවෙන් දයානුකම්පාවෙන් වාසය කරනවා. ඊළඟට අදින්නාදානම් පහය. අදින්නාදාන පටිවිරුද්ධ. නුදුන් දේවල් ගන්න එක එයා අතාරිනවා. කවුරු දුන්නේ නැත්නම් යම් කිසි දෙයක් එයා ඒක ගන්නෑ. ඒ කියන්නේ හොරෙන් ගෙනිල්ල නැහැ. අතාරිනවා. දින්නදායි දුන් දෙයක් විතරක් ගන්නවා. දින්න පාටිකංකි දුන් දෙය ගන්න විතරක් කැමති වෙනවා. ඊළඟට අතේනේන සුචි භූතේන සොරසිතක් නැතුව පිරිසිදුව වාසය කරනවා. සොරසිතක් නැතුව පිරිසිදුව වාසය කරනවා. ඒ සීලේ ඒක සීලේ. අබ්‍රහ්මචාරියම් පහය බ්‍රහ්මචාරී. අබ්‍රහ්මචාරී බව අතහැරලා බ්‍රහ්මචාරීව වාසය කරනවා. ආරාචාරී දුරින්ම දුරු කරගෙන විරතෝ මේතුන ගාමද මමයිතුන ධර්මෙන් සම්පූර්ණ වෙන් වෙලා වාසය කරනවා. ඊළඟට මුසාවාදා පහය බොරු අත්තරිනවා. බොරු කීම. මුසාවාදා පටිවිරුද්ධ බොරු කීමෙන් වෙන් වෙලා වාසය කරනවා. කොහොමද? සත්‍යවාදී ඇත්ත කියනවා. සත්‍ය සන්දෝ ඇත්තින් ඇත්ත ගල්පනෝ. තේතෝ පච්චායික අවිසංවාද. එතකොට ලෝකයේ අරුබුද ඇති වෙන දේවල් කතා කරන්නේ නැතුව එයා වාසය කරනවා. පිසුනං වාචම් පහය පිසුනා වාචය පටිවිරුත. කේලං කීම අත්තරිනවා. දැන් මේ සීල ගැන විස්තර වෙන්නේ. කේලං කීම අත්තරිනවා. එතකොට කේලං කීමෙන් වැළකීලන කොහොමද? මෙතනින් අහගෙන ගිහින් එතන කියන්නේ. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නේ. එයා කළොත් කරන්නේ මොකද්ද? සහිතානං වා අනුප්පදාත. බින්නානං වා සන්දාත. බිදිච්ඡය සමගි කරනවා. සමගි වෙච්ඡයට සමගි වෙන්න අනුබල දෙනවා. සමග්ගා රාමෝ සමගියට කැමැතිව. සමග්ගා රතෝ සමගියේ ඇලි. සමග්ග නන්දි සමගිය සතුටු වෙමින්. සමග්ගකරණින් වාචම් භාසය. සමගිය ඇති වෙන දේ කියනවා. මේ සීලේ. ඊළඟට මේ පරුස වචන වලින් වෙන් වෙනවා. ව්‍යාසා වාචා නීලා කන්නසුකා. නීලා කන්නසුකා ඒ කියන්නේ ව්‍යාහපත් වචන කනට මිහිරි පෙම්වත් හෘදයාංගම. පෝරි පෝරි කියලා කියන්නේ මේ වැදගත් නාගරික කියන එක. ගොඩේ කියන එක නෙමෙයි නාගර. පෝරි කියන්නේ වැදගත් කියන එක. වැදගත් බොහෝ දෙනා කැමති යහපත් වචන කතා කරනවා. ඊළඟට සම්පප්පලාප අතාරිනවා. හිස් වචන කතා කර කර ඉන්න එක අතාරිනවා. කාලයට ගලපෙන සිදුවෙච්ච දේ ආර්ථයක් අර්ථයක් ඇති ධර්මයක් ඇති විනය හික්මෙන්ඩ උදව් වෙන. ඊළඟට ඒ කියන වචනේ අනිත් එක්කෙනා මතක තබාගෙන ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ වගේ වචන කතා කරනවා. ඊළඟට ඒ කෙනා මේ කියන්නේ පැවිදි වෙච්ච කෙනා ගැන ගස්කොලන් කැපීම සිඳලීම ආදී ඒවෙන් වෙන් වෙනවා. ඒක භක්තිකෝ. ඒ කියන්නේ උදේ වරුවේ විතරක් වළඳන රැයට ආහාරයෙන් වැළකීච්ච කෙනෙක් වෙනවා. නටුන් ගෙවුන් වැවුන් ආදීෙන් වැළකීච්ච කෙනෙක් වෙනවා. මල් සුවඳ විල උන්දැරීම ආදීෙන් වැළකීච්ච කෙනෙක් වෙනවා. විසිතුරු ආභරණ වලින් සැරසීමෙන් වැළකීලා උස්සාසන මහාසන වලින් වැළකීලා රන් රිදී මිල මුදල් පරිහරණයෙන් වැළකීලා අමුදහාන්නේ පිළිගැනීමෙන් වැළකීලා අමුමස් පිළිගැනීමෙන් වැළකීලා මේ වගේ තියෙනවා. ඒ කාලේ තිබිච්ච දේවල් විස්තර ගොඩක්. ස්ත්‍රී දැසි දස්ස පිළිගන්නේක ඌර කුකුළු පිළිගන්නේක ඇත්තූ ගවයෝ ආදී සතුන් පිළිගන්න එක දූත ගමන එක එක්කෙනාගේ දූත ගමන වල කියලා ඉතින් මේ වගේ ආදී වශයෙන් වැලකිලා වාසය කරනවා. ඊට පස්සේ මොකද්ද මෙයාගේ ජීවිතේ තියෙන්නේ? සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන කුච්චි පරිහාරිකේන පිණ්ඩපාතේන. එයා සතුටටපත් වෙනවා කොහොමද? ශාරීරියේ වසා ගන්න සිවුරකින් සතුට වෙනවා, කුස පිරින දානකින් සතුට වෙනවා. එයා යන තැනක කොහොමද යන්නේ? සීතායිප්නා පක්ඛි සකුණෝ යේන යේනීව දේති සපත්ත බහාරෝ වඩේති. යන් යන් තැනක පක්ෂියෙක් ඉගිල්ලා යනවා නම් පියාපත් බර විතරක් ඇතු යනවා. ඒ වගේ යාට සිවුරයි පාත්‍රේ විතරක් ඇතු යනවා. ඒ කුස පිරින ආහාරින් සතුටු වෙනවා, ඇඟ වැසින වස්ත්‍රයෙන් සතුටු වෙනවා. ඒක විතරක් යන්නේ නැතන අරන් යනවා. මේකේ තියෙන සෝ යමින අරියේන සීලස්කන්ධයනේ. මේක ආරි සීලස්කන්ධයයි කියනවා. ආරි සීලස්කන්ධයයි සමන්නාගතෝ අජත්තං අනවජ්ජ සුඛං පටිසංවේදී. සිත ඇතුලෙන් නිවැරදි සැපයක් ලබා දෙනවා කියනවා. තමන්ගේ ජීවිතය ගැන සිත ඇතුලෙන් තමන්ට සන්තෝෂයක් උපදවලා දෙනවා කියනවා. අනවද්දි සුඛ අජ්ජත්තං තමන් තුල සන්තෝෂයක් ඇති කරලා දෙනවා මේ සීලය ගැන. දැන් මේ සීලය ගැන කියන්නේ ඒ කාලේ නානා ප්‍රකාර සිල් තිබිච්ච ලෝකේ. මේ වගේ නෙමෙයි, නානා ප්‍රකාර සිල් තිබිච්ච ලෝකේ. එතනින් සීලය ගැන සම්පූර්ණ කතාව. දැන් එතකොට බලන්න මේ සීලය කියන්නේ කොච්චර ප්‍රායෝගික විස්තරයක්ද නේ? මොනතරම් ප්‍රායෝගික කතාවක්ද? අපි හිතාගන්න සීලය කියලා වෙන සුදු වස්ත්‍රයක් පුරවගත්තා, සුදු සල්ුවක් දාගත්තා, ශික්ෂාපද සමාදන් වුණා සිල්වත් කියලා. මොකද මේ සිල්වත් කියලා කියන්නේ මේ විස්තරය තියෙනවා සීලේ තෝරලා. මේ විදිහ වෙන්න ඕනේ සීලයකට. ඊට පස්සේ තියෙනවා ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා කියලා. කොහොමද? ඒ පැවිදි වෙච්ච භික්ෂුව ඇසෙන් රූපයක් දැක නිමිති ගන්නෑ. ඇසෙන් රූපයක් අරගෙන රූපේ නිමිති ගන්නෑ. ඒ රූපේ මතක තියාගන්නෑ. නානුභ්‍යංජනග්ගායි ඒ රූපේ කොටස් මතක තියාගන්නෑ. ඇයි හේතුව? ඒවා රූපේ මතක තියාගත්තොත් ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ කොටහක් මතක තියාගත්තොත් ඒ ඇස නැමති ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඇසනමති ඉන්ද්‍රිය අසංවර වුණාට පස්සේ තමන්ගේ ඇතුලේ අභිජ්ජා දෝමනස්ස ඇලීන් ගැටීන් වගේ පාවිතු අකුසල ධර්ම තමන්ගේ පස්සේ පන්නගෙන එනවා. ඇහෙන් රූපි දැකලා ඒක ගැන ඇලීන් ගැටීන් ඇති වුණොත් ඒක තමන්ගේ පස්සේ, කියන්නේ රූපේ දැකලා ඇලුනොත් ඒකත් තමන්ගේ පස්සේ පන්නන් එනවා. ගැටුනොත් ඒකත් පන්නන් එනවා. තස්ස සංවරාය පටිපජ්ජති ඒක සංවර වීම පිණිස පිළිපදිනවා. එතකොට සංවර වීම පිණිස පිළිපදිනවා. රක්කති චක්කුන්ද්‍රියං ඇස නැමැති ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්නවා. එතකොට ඊළඟට දැන් ඇස ඉන්ද්‍රිය සංවරයට ආйти පින්වත්නි ඇස විතරද? එතකොට ඇසින් ඊළඟට කණින් යමක් අසා ඒ අරමුණ ගන්නෙ නෑ කියනවා. කණින් අහලා ඒක කොටසක්වත් ගන්නෙ නෑ කියනවා. ඒ යමකින් අපේ හිතේ ඇලීමක් හට ගන්නව නම්, ගැටීමක් හට ගන්නව නම්, ඒක අපේ පස්සේ එනව නම් කරදර දිදි ඒ කෙලෙස්. එතකොට ඒක වෙන්නේ කන අසංවර වීමෙන්. කන අසංවර කර නොගෙන ඉන්නවා කියනවා. කන සංවර කරගන්නවා, කන නෙමති ඉන්ද්‍රිය රකිනවා. ඊළඟ නාසය නෙමති ඉන්ද්‍රිය රකිනවා. ඊළඟට දිව නෙමති ඉන්ද්‍රිය රකිනවා. දිවෙන් රස විඳලා ඊළඟට කයෙන් පහස ලැබලා කය නෙමති ඉන්ද්‍රිය රකිනවා. ඊළඟට තියෙනවා මනසා ධම්මං විඤ්ඤාය හිතට අරමුණු වෙනවා. අරමුණාට පස්සේ දැන් නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායි. ඒ හිතට එන අරමුණු ගන්නෙ නැහැ කියනවා. මොකද්ද ගන්නෙ නැත්තේ? යම් අරමුණකින් රාගය ඇති වෙනවනේ ඒක ගන්නෑ කියනවා. හිතට එන ඒවා. යම් අරමුණකින් ද්වේෂය ඇති වෙනවනම් ඒක ගන්නෙත් නැහැ කියනවා. මේවා ගත්තොත් හිතට ඒකම තමන්ට පස්සේ පන්න එනවා. ඒ නිසා මනස කියන ඉන්ද්‍රියත් රකින්නවා. කියන මේ විදියට ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගත්තු ආර්ය වූ ඉන්ද්‍රිය සංවර යුක්තව අජ්ජත්තං අභ්‍යාසේකං සුඛං පටිසංවේදී. කලින් එකේ තියෙන අනවජ්ජ සුඛං සීලේදී තමන් තුළ තමන් ගත කරන ජීවිතයේ නිවැරදි භාවය ගැන තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට සතුට ලබා දෙනවා. තමන් ගත කරන ජීවිතේ නිවැරදි භාවය ගැන සතුට ලබා දෙනවා. ඒක තමයි සීලෙන් කරන්නේ. ඊළඟට කියනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය තුළ පීඩා රහිතව සතුට ලබා දෙනවා. පීඩා රහිත සතුට ලබා දෙනවා. අභ්‍යාසික සුඛං. පීඩා රහිතව සතුටක් ලබා දෙනවා. නැත්නම් අර පීඩාව ඇති කර කර තියාගන්න ඉන්ද්‍රිය අසංවරෙච්චකම පීඩාව. ඉන්ද්‍රිය අසංවරයට තමයි පීඩාව කියන්නේ. මේ පීඩා රහිත සතුටක් ලබා දෙනවා ඉන්ද්‍රිය සංවර වීමෙන්. එතකොට දෙකයි. ඊළඟට තියෙනවා සෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී. ඉන්ද්‍රිය සංවරෙත් එක්ක තමයි කියන්නේ. ඉන්ද්‍රිය සංවරෙත් එක්කම එනවා අභික්කන්තේ. ඉස්සරහා බලද්දී, ඉස්සරහාට යද්දී, ආපසු යරියෙද්දී සම්පජානකාරියෝති. හොඳ නුවණින් යුක්තෝ ඒක කරනවා. ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බලද්දී, වටපිට බලද්දී සම්පජානකාරියෝති. හොඳ නුවණින් යුක්තෝ ඒක කරනවා. සාමෙන්ජිතේ පසාරිතේ අතපය දිගාරිද්දී, අකුලද්දී දිගාරිද්දී හොඳ නුවණින් යුක්තෝ ඒක කරනවා. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරියෝති. සිවුරු පිරිකර පරිහරණය කිරීමේදී හොඳ නුවණින් යුක්තව කරනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරියෝති. දම්පැන් වළඳන අවස්ථාවේ හොඳ නුවණින් යුක්තව දම්පැන් වළඳනවා. ගිලම්පස වළඳනකට හොඳ නුවණින් යුක්තව ගිලම්පස වළඳනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. වැසිකිලි කසිකිල කරද්දී නුවණින් යුක්තව ඒක කරනවා. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාව. යන වෙලාවට, හිටගෙන ඉන්න වෙලාවට, වාඩි වෙලා ඉන්න වෙලාවට, ඊළඟට නිදන වෙලාවට, අවදියෙන් ඉන්න වෙලාවට, කතා කරන වෙලාවට, නිස්සද්ද වෙන වෙලාවට, හැමතිස්සෙම යා නුවණින් ඉන්නවා තමන් කරන වැඩේ ගැන අවධානින්. එතකොට මේ විදියට සම්පජාන සති සම්පජාඤ්ඤේ පුරුදු කරනවා. ඔන්න බුදුරජාන් වහන්සේ කියා දෙනවා මෙන්න මෙහෙම පුරුදු කරනවා. පුරුදු කරලා එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා කරුණු තුනකින් යුක්තයි. මොකක්ද? ආර්ය සීලස්කන්ධයෙන් යුක්තයි. ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ආර්ය සති සම්පජාඤ්ඤයෙන් යුක්තයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පැවිදිච්ච ශ්‍රාවකයාට ඉස්සල්ලාම වැඩේට සුදුස්සෙක් කරනවා. නුසුදුසුව නෙමෙයි මේ කරන්නේ. වැඩේට සුදුස්සෙක් කරන මූලික පුහුණුව දෙනවා. මොකද්ද මූලික පුහුණුව? මූලික පුහුණුව අංග තුනකින් යුක්තයි. ආර්ය සීලස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, ආර්ය සති සම්පජඤ්ඤේ. මේ මූලික කරුණු තුنين යුක්ත වුණාට පස්සේ ඊට පස්සේ අන්න හුදෙකලා සේනාසනයක වාසය කරන්න කියලා කියා දෙනවා. විවිත්තං සේනාසනං භජති. හුදෙකලා තැනක ඇසුරු වාසය කරනවා. අරඤ්ඤං එක්වනි රුක්ක මූලං රුක්සෙවණක පබ්බතං පර්වතේක කන්දරං ගිරිගුවන් සුසානං ගිරිගුවහවක සුසානික වනයක එලිමහනක පිදුරු ගේක මේ වගේ තැනක වාසය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න දැන් මේ කෙනාට තීරණ කරුණු තුනක්. මොකද්ද තුන? ආර්ය සීලස්කන්ධය, ආර්ය ඉන්ද්‍රිය සංවරය, ආර්ය සති සම්පජඤ්ඤේ. මේ තුنين තමයි සුදුස්ස බවට යවපත් කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න පිණ්ඩපාතේ වඩිනවා. දැන් පිණ්ඩපාතේ වඩිනකොට මට කරුණ තුනක් තියෙනවා. අනවද්ද සැපේ. අනවද්ද සැපේ කියන්නේ නිවැරදි ජීවිතය ගැන තමන්ට ඉන්න සැපේ. ආහාරය කාටවත් කරදර කරලා හිංසා පීඩා කරලා ගන්න එකක් නෙමෙයි. ඊළඟට අභ්‍යාපජ්ජ සැපේ තියෙනවා. අභ්‍යාසික සැපේ. පීඩා රහිත සැපේ තියෙනවා ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න නිසා. එතකොට සති සම්පජඤ්ඤේ තියෙනවා. එහෙම යුක්ත කෙනා පිණ්ඩපාතේ කරගෙන එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? උජුං කායං පිණ්ඩ පාත කරලා දානමාන වැළඳලා ඉවරලා පොඩ්ඩක් විවේක අරගෙන උදුං කායම් පනිදාය කය ඍජු කරගෙන පරිමුඛං සතින් උපට්ඨ පිට්ඨා භාවනා ආරමුණේ සිය පිටුවාගෙන වාසය කරන සෝ අභිජ්ජං ලෝකේ පහය විගතා බිජ්ජේන චේතසං ඇල්ම ඇතිවන දේවල් රාගය ඇතිවන දෙයින් මිදෙන්න ඔන්න අසුභ භාවනාව ආදී ධාතු මනසිකාරේ ආදී භාවනාවක සතිපට්ඨාන භාවනාවක යෙදෙනවා. එදිලා මේ ඇල්මෙන් හිත බේර ගන්නවා, අයින් කර ගන්නවා. ව්‍යාපාද දෝසම් පහය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සම්බපාන භූත හිතානුකම්පි. ඒ වගේම දේශී ඇතිවන ස්වභාවය දුරු කළා, දේශ රහිත සිතින් සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පිය යන මෛත්‍රී භාවනාවත් කරනවා. දර අසුභ භාවනා ධාතු මනසිකාර්ය ආදී කරනවා, මෛත්‍රී භාවනාව කරනවා. ඒ මෛත්‍රී භාවනා කරමින් වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඇලීමක් හිතේ හට ගන්න තැනුත් යා වෙන් වුණා, ගැටීම ඇති වෙන එකනොත් වෙන් වුණා. එහෙම වීරිය ගන්නකොට තීන මිද්දම් පහය විගත තීන මිද්දෝ වීරති ආලෝක සංඤී සතෝ සම්පජානෝ. වීරියෙන් යුක්තව දිගින් දිගට භාවනා කරද්දී ඇඟේ කය බර ගතිය නැති වෙලා, අන්ධකාර ගතිය නැති වෙලා ආලෝක ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ උද්දච්ච කුච්චම් පහය අනුද්දතෝ විරිති අජ්ජත්තං උපසං. එතකොට අර හිතේ ඇවිස්සෙන ගතිය, කලබල ගතිය නැති වෙලා හිත සාන්තව තැම්පත්ව තියෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සැකේ නැති වෙලා ටික ටික මේ කුසලයේ හිත පිහිටන්න පටන් ගන්නවා. මේ විදිහට නීවරණයන්ගෙන් එයා පිරිසිදු කර ගන්නවා හිත. ඊට පස්සේ තියෙනවා මේ හිත නීවරණයන්ගෙන් බැහැර කළා, නුවණ වනසන ජීවිතය අපිරිසිදු කරන නීවරණයන්ගෙන් බැහැර කළා, විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා, විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා, විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරනවා. ඕං පළවෙනි ධ්‍යානිය උපදවාගත්තද කියන බ්‍රාහ්මණය ආංගයා තථාගතයන්ගේ පීවර සටහනක් දැක්කා. ආංගයා තථාගතයන් පිටවුළු තැන දැක්කා. ආංගයා තථාගතයන් නැමති හස්ති රාජා දල යනපු තැන දැක්කා. හැබැයි යා ඒකාන්තයෙන්ම නිගමයකට තාම යන්නේ නැහැ. සම්මා සම්බුද්ධ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ස්වාක්කාතයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝය සුපටිපන්නයි කියලා ඒකාන්ත නිශ්චයකට තාම යන්නේ. හැබැයි පීවරයක්, පීවර සටහනක් දැක්කා. ඊට පස්සේ කියන බ්‍රාහ්මණය, ඊට පස්සේ භික්ෂුව විතක්ක විචාර සංසිඳුවලා ආධ්‍යාත්මී පැහැදීම ඇති සිතේ වඩා තිකඟ බවින් යුක්ත විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා කියන බ්‍රාහ්මණය දෙවෙනි ධ්‍යානියත් උපද්දවා ගන්නවා. දෙවෙනි ධ්‍යාන උපද්දවා ගත්තාම කියන බ්‍රාහ්මණය ඕන් තථාගතයන්ගේ තව පියවර සටහනක් දැක්කා. තථාගතයන් උලා පිට උලාපු තව තැනක් දැක්කා. තථාගතයන් නැමැති හස්ති රාජයා දලින් ඇනපු තැනක් ඕන් එයා දැක්කා. දැක්කට ආර්යස් කියනවා නත්තිව තාව ආර්ය ශාවකෝ. නමුත් එහෙම දැක්ක පමණින් ශ්‍රාවකයා හා මන් දැක්ක භාග්‍යතුන් වහන්සේව. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්කාතයි, සංඝයා සුපටිපන්නයි කියලා එහෙම කලබලෙට සම්පූර්ණයෙන්ම දැන් වැඩේ සම්පූර්ණයි කියලා අතාරින්නේ නැහැ කිව්වා. එයා තවත් ඉස්සරහට කරගෙන යනවා. හරියට අර මේ ඇත්පීවර දැක්කට එතනින් නොනැවති දිගින් දිගට ගියා වගේ තවත් කරගෙන යනවා. කෙන යනකට කෙන බ්‍රාහමණේ භික්ෂුව ප්‍රීතියාච විරාගා ප්‍රීතියර නොයල්මින් උපේක්ෂාවෙන් යුතුව සී මනා සේනුවනින් යුතුව කයින් සමාධියෙන් ලැබෙන සැප සුඛයෙන් වාසය කරමින් යම් ආර්යයන් වහන්සේලා කියනවා නම් උපේක්ෂාවෙන් යුක්තව මනා සිහිය තියෙන සැපේ තියෙන දේ තුන්වෙනි ධ්‍යානයක ලාංගේ තුන්වෙනි ධ්‍යානෙත් වාසය කරනවා. බ්‍රාහ්මණේ ඕකට කියන්නේ තථාගතයන්ගේ පීවර සටහන කියනවා. එතකොට බ්‍රාහ්මණේ ඒ භික්ෂුව තථාගතයන්ගේ ඒ පීවර සටහන දැක්කා. තුන්වෙනි ධානය උපදවපු කෙනා තථාගතයන් පිටවිලූ තැනත් දැක්කා. තථාගතයන් දලින් ඇනපු තැනත් දැක්කා. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට ගියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ සුවාක්කාතයි, සංඝයා සුපටිපන්නයි කියලා තාම නිශ්චයකට ගියේ නැහැ කියනවා. කියනවා ඊට පස්සේ භික්ෂුව, ඒ භික්ෂුව තවදුරටත් මේ සමාධිය පුරුදු කරගෙන යනවා. යනකට සැපයත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කළා, මනසේ ඇතිවන සොම්නස් දුම්නස් ගතිය කලින්ම නැති කළා, දුක් සැප රහිත උපේක්ෂා පාරිශුද්ධි උපේක්ෂාවෙන් යුතු සතරවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරනවා. කියනවා බ්‍රාහ්මණය මේ භික්ෂුව තථාගතයන්ගේ හතරවෙනි පියවර සටහනත් දැක්කා. තථාගතයන් පිටවුලාපු තැනත් දැක්කා. තථාගතයන් දල බිඳ දලෙන් ඇනපු තැනත් දැක්කා කියන. ඒත් නිශ්චයකට යන්නේ නැහැ. තථාගත සම්මා සම්බුද්ධ භගවා සුවක්කාතු භගවත ධම්මෝ සුපටිපන්න භගවතු සාවක සංඝෝ කියලා නිශ්චයකට යන්නේ නැහැ කිව්වා. කියන මේ විදිහට හිත සමාධිමත් වෙලා පිරිසිදු වෙලා බබලලා සිතේ උපක්ලේශ නැති වෙලා සිත මෘදු වෙලා සිත හොඳට මොලොක් වෙලා සිත ඕන පැත්තකට හරවන්න පුළුවන් විදිහේ තත්ත්වයකටපත් වුණාට පස්සේ මොකද කරන්නේ? මේ සිත හරවනවා කියනවා පෙරවිසු කඳපිලිවෙල බලන්ට. පෙරවිසු කඳපිලිවෙල බලන්ට හිත යොමු කරනවා කියනවා. එතකොට හොඳට නැමින කරන හිතක් කියනවායි. ඒ හිත පුළුවන් කියනවා හෙට මෙට හරවන්න. යොමු කරනවා කියන යොමු කළා. අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුසරති නොඒක ආකාරයට පෙරවිසූ කඳ පිළිවෙල බලනවා. එකාත්මයක්, ආත්ම දෙකක්, ආත්ම තුනක්, ආත්ම හතරක්, ආත්ම පහක්, ආත්ම දහයක්, ආත්ම විස්සක්, ආත්ම තිහක්, ආත්ම හතලියක්, ආත්ම පණහක්, ආත්ම සීයක්, ආත්ම දාහක්, ආත්ම ලක්ෂයක්, ආත්ම කල්ප ගණන් තමන්ගේ ආපස්සර තමන් ගෙවාපු සසර ගමන බලනවා කියනවා. මේ බලද්දි මම මේවා කෑවේ බීවි, මම මෙහෙම හිටියේ, මම මෙහෙම සපදුක් විඳි, හප්පේ මම මෙහෙම ගමනක් නී මේ දිගටම ඇවිල්ලා තියෙන්නේ කියලා දිගින් දිගටම මේ සසර ස්වභාවය දකින්නවා. ය දැකලා මොන්නේ ඥාන යුක්තිය වෙනවා කියන බ්‍රාහ්මණය ඒ භික්ෂුව තථාගතයන්ගේ තව පීවර සටහනක් දැක්කා. තථාගතයන් පිටවුලපු තැන දැක්කා. තථාගතයන් දලින් ඇනපු තැන දැක්කා. දැක්කට තාමත් නිශ්චයකට ආවේ නැහැ කියනවා. සම්මා සම්බුද්ධ භගවා සෝවාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා තාමත් නිශ්චයකට ආවේ නැහැ. තවත් කරගෙන යනවා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා දැන් ඔන්න මේ පුබේ නිවාස ආනෝස ඥානෙත් දැන් ඇති වෙලා. ඊට පස්සේ තමන්ගේ දැන් හිත හොඳයිනේ. හිත නීවරණ ධර්මයන්ගෙන් බැහැරවිලා හතරවෙනි ධානය දක්වා හිත වැඩිලා ඊළඟට පිරිසුදී බබලනවා, උපක්ලේශ රහිතයි, හොඳ මෘදුයි, ක්‍රියාවට යෝග්‍යයි, කර්මන්‍යයි, ඕනෝන විදිහට හිත හරවන්න පුළුවන්. ඊර්වාසෙ මොකද කරන්නේ? හිත හරවනවා මේ ලෝකේ අනිස්සත්වය ගැන. කොහොමද? තමන් සංසාරේ ආවා වගේ අනිස්සත්වයත් ඒ ස්වභාවයෙන්ද මේ යන්නේ කියලා බලද්දී ඔන්න ඥානයක් පහළ වෙනවා. චුතූපපාත ඥානෙ. සත්වයන් චුත වෙන හැටි, උපදින හැටි දකිනවා. දකිනවා කොහොමද? දකින්නේ දිවසින් දකිනවා. සත්වයන් කර්මානුරූපෝ චුත වෙනවා, කර්මානුරූපෝ උපදිනවා. හීන ප්‍රනීත සුවර්ණ දුවර්ණ සුගත දුග්ගත, ඒ කියන්නේ හොඳ නරක, ලස්සන කැත, සුගති දුගති කර්මානුරූප උපදිනවා. දැකහම ඇති වෙන අනීමේ සත්වයෝ කාය දුස්චරිතයේදීලා, වචී දුස්චරිතයේදීලා, මනෝ දුස්චරිතයේදීලා, ආර්යන්ට නිඳා පහස කළා, මිසදිටු වෙලා, මිසදිටු කර්මයන් සමාදන් වෙලා, මරණින් මත්තේ මේ අපායට පත් වෙනවා නේද? දුගති උපදිනවා නේද? ඊළඟට අනිසත්‍යය ගැන දකින මේ සත්‍යෝ කාය සුචරිතෙන් යුක්ත වෙලා, වචී සුචරිතෙන් යුක්ත වෙලා, මනෝ සුචරිත යුක්ත වෙලා ආර්යයන්ට ගරහන්න නැතු ඉඳලා සම්මාදිට යුක්ත විඳලා මේ සත්‍යෝ මරණින් මත්තේ මේ සුගතියේ ගිහිල්ලා සැප විඳිනව නේද කියලා චුතූප පාවත ඥානියත් උපද්දව ගන්නවා කියනවා. එතකොට බ්‍රාහ්මණයේ ඒ භික්ෂුව තථාගතයන්ගේ තව පියවර සටහනක් දැක්කා. තථාගතයන් පිට උලාපු තැනක් දැක්කා. තථාගතයන් දල යනපු තැනක් දැක්කා. හැබැයි නිශ්චයකට එන්නේ තාම මොකද්ද? සම්මා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා නිශ්චයට ඉන්නේ කියනවා. ඉතින් මේ විදිහට මේ හතරෙනි ධ්‍යානයේ ඉඳලා මේ බල සම්පන්න සිත, ඒ කියන්නේ නීවරණයන්ගෙන් බැහැර වෙලා පිරිසිදු වෙච්ච බබලන උපක්ලේශ රහිත මෘදු කර්මණ්‍ය වූ සිත ඔන්න යොමු කරවනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට. ඊර්වසි මේ භික්ෂුව මේ තමයි දුක නැමැති ආර්ය සත්‍ය කියලා ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා. මේ තමයි දුක හටගන්වීම, දුක උපද්දවන හේතුව කියලා ඒ විදිහටම අවබෝධ කරනවා. මේ දුක උපද්දවන හේතු නැත්තම් මේ දුක නිරුද්ධ වෙනවා කියලා ඒ විදිහටම අවබෝධ කරනවා. මේ දුක නිරුද්ධ වෙන්න තියෙන ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දැක ගන්නවා. දැකගෙන මේ ආශ්‍රවයන්ය, මේ තමයි ආශ්‍රව හට ගැනීම, මේ ආශ්‍රව නිරෝධය, මේ ආශ්‍රව නිරෝධගාමිනී පටිපදා කියලා දැක ගන්නවා. ඒ කිව්වේ මෙයා සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා. අනාගාමි වුණත් දැනගන්නවා කියන මේ තථාගතයන්ගේ පියවර සටහන්, මේ තථාගතයන් පිටවිලු තැන්, මේ තථාගතයන් දල ඇනපු තැනයි කියලා දැනගන්න. නමුත් ආර්ය ශ්‍රාවකයා අනාගාමි වෙලත් නිශ්චයකට යන්නේ නැහැ කියනවා. සම්මා සම්බුද්ධ භගවා, භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි, භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. මේ විදිහට විදර්ශනාවේ යුක්තව ඉන්නකොට ශ්‍රාවකයා මේ විදිහට අතහරිතේ දන්නකොට දකින්නකොට කාමාශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා, භවආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා, අවිජ්ජාශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා කියලා ඥාණය ඇති වෙනවා. ඊට පස්සේ ඇති වෙනවා ඥාණය මොකද්ද? දැන් ඉපදීමෙන් නිදහස් වුණා, භවෙන් නිදහස් වුණා, භව නිරෝධයටපත් වුණා. දැන් මගේ බඹසර සම්පූර්ණයි. දැන් මට තවදුරටත් නිවන් අවබෝධය පිණිස කරන්න දෙයක් නැහැ කියන බ්‍රාහ්මණිය ආඥා දැනගන්නවා. මෙන්න තථාගතයන්ගේ අවසාන පීවර සටහන, මෙන්න පිටිලු අවසාන තැන, මෙන්න දල ඇනපු අවසාන තැන කියලා නිශ්චයකට එනවා කියනවා. මෙන්න මම භාග්‍යතුන් වහන්සේව දැක්කා, භාග්‍යතුන් වහන්සේව දැක්කා. සම්මා සම්බුද්ධෝ භගවා, භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යතුන් වහන්සේ විසින් වදාළා ධර්මය ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා දැනගන්නවා. එත් කියන බ්‍රාහ්මණේ එතකොටයි ඔය ඇත්පීවර බල බලා නිගමනයකට පැමිණීම සම්පූර්ණ වෙන්නේ. පින්වත්නි, මෙහෙම කිව්වහම ජානසෝනි බ්‍රාහ්මණයා දැන් වහගෙන හිටිය ජානසෝනි බ්‍රාහ්මණයා අහන් ඉඳලා කියනවා, අභික්ඛන්තම් භෝ ගෞතම බවත් ගෞතමයේ ඊතා මනහරයි. අභික්ඛන්තම් භෝ ගෞතම බවත් ගෞතමයේ ඊතා මනහරයි. සේයතාපි භෝ ගෞතම නික්කුජිතං වා උකුජ්ජේය බවත් ගෞතමයන් වහන්සේක හරියට යටට හරවපු දෙයක් උඩට හැරිව වගේ. පටිච්ඡන්නං වා විවරෙය්‍ය වහල තිබිච්ච එකක් ඇරලා පෙන්නුව වගේ. මූල්ලස්වා මගගං ආතික්කය මම්මුලාවෙච්ච කෙනෙකුට හරි පාර පෙන්නුව වගේ. අන්දකාරේවා තේල පද්ජෝතන් ධාරී චක්කුමන්ත රූපාණි දක්කින් තීති. ඇස් ඇත්ත රූප දකිත්වායි කරුවලේ හිටපු අයට තෙල් පහනක් පත්තු කලා වගේ දරාගෙන හිටිය වගේ. භාගිතුන් වහන්සේ නොඒක්කා ධර්මි ප්‍රකාශ කළා. මම බවත් ගෞතමයන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක සංඝයා සරණ යනවා. අදපටන් මාව මම පණ ඇතිතෙක් උපාසකෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා ජානසූනි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එතකොට මේ දේශනාව තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී හාහපුරා කියලා ලංකාවේ මිනිස්සු කතා කරපු භාෂාවෙන්, ඒකට කියන්නේ දීප භාෂා කියලා ඒ කාලේ තිබිච්ච භාෂාවට, දීප භාෂාවෙන් මේ ධර්මය තෝරලා දීලා තියෙන්නේ දෙවන පෑතිස් රජුරවන්ට. එතකොට දෙවන පෑතිස් රජතුමා මේ කහලා එවලෙම බුදුරජාණන් වහන්සේව සරණ ගියා, ධර්මයේ සරණ ගියා, ශ්‍රාවක සංඝයා සරණ ගියා. එතකොට බලන්න දැන් මේ ජානසෝනි බ්‍රාහ්මණයා තථාගතයන්ගේ පියවර සටහන දැක්කේ නැහැ. තථාගතයන් පිටයිලූ තැන දැක්කේ නැහැ. තථාගතයන් දලයන්පු තැන දැක්කේ නැහැ. නමුත් මේ කරුණුවලින් තේරුම් ගත්තා මේ නම් තථාගතයන් වහන්සේ නමක්මයි. මොකද මේ විදියට ශ්‍රාවකෙක් අවසාන පරමාර්ථය සාක්ෂාත් කිරීම දක්වා ශ්‍රාවකයෙකුගේ අවසාන පරමාර්ථය අවසාන සාක්ෂාත් කිරීම දක්වාම විස්තර කරන්න පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් මේ ලෝකේ වෙන පහළ වුණේ නැහැ. හැම ගුණාක් ශාස්ත්‍රවරු පරලොවට කොටසක් ඉතුරු කළා. කොටසක් ඉතුරු කළා පරලොවට. තව කොටසක් කිව්වා පරලොවක් නැහැ කියලා. ඊට පස්සේ සමහරුන්ගේ කියන්නේ ඒ අනිත් සියලුම අයගේ ඒ දැන් අපි බුද්ධ කාලේ ගත්තොත් එහෙම නිගණ්ඨනාත පුත්‍ර මොකද්ද කියාගෙන ගියේ? නිගණ්ඨනාත පුත්‍ර කියාගෙන ගියා මේ ආත්මේ තියෙනවා අපි සංසාරයේ සිත් කරපු කර්ම ඇලිලා. ආත්මය කියලා එකක් තියෙන මේ ආත්මේ කර්ම ඇලිලා තියෙනවා. මේ ඇලිච්ච කර්ම අයින් කරන්න නම් ශරීරයට දුක් දීපන්. ශරීරයට පුළුවන් තරම් වද දියන්. වද දීලා දීලා දීලා ශරීරය චප්ප කරපන්. එතකොට ආත්මේ තියෙන කර්ම ගැලවිලා යයි. එතන බුදුරජාණන් වහන්සේ එහෙම තපස් කරපු අය ගාවට ගිහිල්ලා ඇහුවා. අවෝ දැන් ඔයගොල්ලෝ කොච්චර කාලයක් තිස්සේ මේ ශරීරයට වද දෙනවද කියලා ඇහුවා. ඉතින් කිව්වා අපි මේ කාලයක් තිස්සේ මේ ශරීරයට දැන් වද දෙනවා කිව්වා. ඉතින් ඇහුවා දැන් ඔබ දන්නවාද මෙච්චර කාලයක් වද දුන්නා. දැන් මෙච්චර කර්මයක් ගෙවිලා ඉවරයි. තව මෙච්චර ගෙවෙන්න තියෙනවා. අනේ අපි එහෙම දන්නේ නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇත්තටම ඔබ දැක්කද පෙර ආත්මේ ඔබ පව් කරපු බව? එහෙම දන්නේ නැහැ කිව්වා. ඉතින් කිව්වා බුදුරජාණන් වහන්සේ මේක හරි කතාවක් නෙමේ, අන්දියාගේ හැරමිටි අරන් කැරගෙනා වගේ වැඩන්නේ කියලා. එතකොට ඒ වගේ දේවල් කියාගෙන ගියා. තව කොටසක් කිව්වා මේ තව කොටසක් කිව්වා කන්දකින් කන්දකට නැගලා නූල් බෝලයක් අතට අරගෙන ඒ නූල් බෝලේ කෙළවර අල්ලගෙන නූල් බෝලේ ඈතට විසිකලොත් නූල් බෝලේ දුර ප්‍රමාණයට නූල් බෝලේ යනවා, නූලේ දුර ප්‍රමාණයට. කිව්වා ඒ වගේ මේක වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. අපිට කරන්න දෙයක් නැහැ. මේ කර්මාණ රූප අපිට යන්න වෙනවා 84,000 ආත්ම. ඉපදීපදී මෙරි මෙරි යන්න වෙනවා. එතකොට නිකාම් ඔටෝ නිදහස් වෙලා යයි කිව්වා. නිකන් ඔටෝමැටික් නිදහස් වෙනවා. එතකම් කරන්න දෙයක් නැහැ කිව්වා. එහෙම කියපුවා හිටියා. ඉතින් මේ වගේ කියාපු ලෝකෙක එක එක්කෙන සවකොටසක් කිව්වා ගංගා නංගගේ යහ කෙළවරේ ඉඳලා මහා කෙළවරට දන් දීගෙන ගියත් වැඩන්නේ නැහැ, මරාගෙන ගියත් වැඩන්නේ නැහැ. ඊළඟට එහෙම ගියත් වැඩන්නේ නැහැ. මේ මරුණට පස්සේ සතර මා ධාතු වලට එකතු වෙනවා, ඉන්ද්‍රියන් අහසට එනවා, විඥානේ විසිරලා යනවා, ඔතින් ඔක්කොම ඉවරයි කිව්වා. බ්‍රාහ්මණය කිව්වා මේ වේදයට අනුව බ්‍රහ්මයා මවලා තියෙන්නේ, ඉතින් මේ මහා බ්‍රහ්මයා ගාවට යන්න කියලා. ඔය මැද්දේ තමයි බුදුරජාන් වහන්සේ මේක දේශනා කළේ. මේ දේශනා කළා මෙන්න මේ විදිහට ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙනවා ශ්‍රාවකයා. ඊට පස්සේ ශ්‍රාවකයා ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ ශ්‍රාවකයා ආර්ය වූ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. මේ ටික හොඳට පුහුණු වුණාට පස්සේ උදිකලා වෙනවා. උදිකලා වෙලා ඊට පස්සේ තනියම මේ පංච නීවරණයන්ගෙන් සිත බැහැර කරගෙන හතරවෙනි ධානයේ දක්වා හිත පුරුදු කරගන්නවා. ඊට පස්සේ පුබ්බේ නිවාස ආනුස්සත ඥානි ලබා ගන්නවා. ඊට පස්සේ චුතුපාත ඥානි ලබා ගන්නවා. ඊට පස්සේ ආසවක්කේ ඥානි ලබා ගන්නවා. එයාගේ වැඩේ සම්පූර්ණයි. ඊට පස්සේ මුකුත් කරන්න දෙයක් නැහැ කිව්වා. මේ කිවරේ වැඩ කටයුතු කතං කරණියං කළ යුතුදේ කළ ඉවරයි කිව්වා. නාපරං ඉත්තත් ආයාති, ආයමත් තව මුකුත් කරන්න දෙයක් නැහැ කිව්වා. ඉතින් මේක කතා මාත්‍රයකින් අවසන් වෙනවා. කවුරුවත් මේ අත්දැකීම ලැබලා නැත්තම්, දැන් මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ අත්දැකීම කවුරු ලැබලා නැත්තම් මේක කතා මාත්‍රිකෙන් ඉවරනේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ දේශනේ මුල් කරගෙන ඒ සමහර විට දෙවන පෑතිස් රජුරන්ට කියන්න ඇති, මේ රජතුමනි අපිත් මෙහෙම කළා කියලා කියන්න ඇති. අපිත් තිත්නි සංඝ ආර්ය මේ ආශීලස්කන්ධේ පුරුදු කළා. අපිත් ආරි ඉන්ද්‍රිය සංවරේ පුරුදු කළා. අපිත් ආරි සති සම්පජඤ්ඤේ පුරුදු කළා. අපිත් මේ විදියට කළා. අපිත් මේ විදියට කළා. මේ ඉන්නේ ඔක්කොම මේ ශාวก පිරිස මේ කියලා රහතන් වහන්සේලා පෙන්වන්නේ නැති. අපි ඔක්කොම මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ප්‍රත්‍යක්ෂව ඥාණින් දැකපු අය. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා, භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සුවාක්කාතයි කියලා ඥාණින් දැකපු අය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සුපටිපන්නයි කියලා ඥාණයෙන් දැකපුවා කියලා කියන්න ඇති. මොකද අපිට එදා මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කරපු රටාව මොකක්ද කියලා අපි දන්නේ නැහැ කියන්න. නමුත් ඒ කරුණ ඔස්සේ තමයි පැහැදුනේ දෙවන පැතිස් රජුරෝ මේ දේශනාව ඇහුවට පස්සේ හවස මිහිඳු මහ රහතන් වහන්සේ දැන් ඔන්න බණ ඇහුවා. ඔක්කොම යාලා සරණත් ගියා. දැන් හවස වෙලා. හවස දෙවන පෑතිස් රජතුමාට සේවකයෝ කෑම ගෙනත් දුන්නා. කෑම ගෙනත් දුන්නාම දෙවන පෑතිස් රජුරෝ කල්පනා කළා, දැන් මෙතන ආගන්තුක පිරිසක් ඉන්නේ. දැන් භික්ෂුන් වහන්සේල බව දන්නවා. ඊළඟට මේ චූලහත්තිපදම සූත්‍රයේ තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ ඉන්ද්‍රිය මේ විනේ ආර්ය වූ සීලස්කන්ධයට අයිති දෙයක් කියලා විකාල භෝජනයෙන් වැළකීම. ඒ මේක තිබුණනේ. ඉතින් එතකොට මේකත් අහලා තිනු. අහලා තියෙද්දිත් ඇහුවා, ස්වාමීනි මුකුත් වළඳනවාද කියලා ඇහුවා. එක දෙවන පැතිස් රජතුමා. එතකොට කොනේ මහරජා අපි මේ ඉරාවරට ගියාට පස්සේ මුකුත් වළඳන්නේ නැහැ කිව්වා. ඊළඟ ස්වාමීනි එහෙනම් හෙට උදේට මේ දානෙට වඩින්න කිව්වා. ඒ විදිහට තමයි සම්බන්ධය ඇති වුනේ. එතකොට ඒකට සීලය කියන්නේ මොකද්ද කියලා ඉස්සල්ලාම ඉගෙන ගත්තා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඊළඟට සති සම්පජඤ්ඤය මොකද්ද කියලා ඉගෙන ගත්තා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ විස්තරය අහලා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බොහොම සතුටු වුණා. අන්න එදා ඊට පස්සේ මේ කිව්වා මේ මිහිඳු දෙවන පෑතිස් රජුට, එහෙනම් මේ ළමයා දෙන්න අපිට කිව්වා. කවුද ළමයා? මිහිඳු මහරහතන් වහන්සේ ඉන්නවා, හිට්ටිය උට්ටිය සම්බල බද්දසාල සුමන කියලා රහතන් වහන්සේලා ඉන්නවා, තව එක්කෙනෙක් ඉන්නවා උපාසක කෙනෙක්. මේ ළමයා අපිට දෙන්න අපි එක්කන් යන්නම් කිව්වා එහේ. එතකොට කියනවා මිහිඳු මහරහතන් වහන්සේ කිව්වා, මහරජා මම කාමයේ පරිහරණය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කිව්වා. ඔබ යන්න, අපි තව ටිකකින් මෙයා පැවිදි කරනවා කිව්වා. අපි මෙයාව එක්කගෙන ආවේ අපි මිනිස්සු බව පෙන්වන්නයි කිව්වා. තව ටිකක් මෙයා පැවිදි කරන ඔබ පිටත් වෙලා යන්න කිව්වා. ඉතින් ඉදා පැවිදි කළා. පැවිදි කරපු අවස්ථාවේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ බණ්ඩුක උපාසකත් රහත් භික්ෂුව බවට පත් වුණා. එතකොට එච්චර වයසක කෙනෙක් නෙමෙයි, මිහිඳු මහ රහතන් වහන්සේගේ අම්මගේ නංගිගේ දුවගේ පුතා. තමයි ඔය බණ්ඩක උපාසක. එතකොට ඊට පස්සේ එදා තමයි එදා රාත්‍රී මිදු මහරහතන් වහන්සේ වදාලා දෙවියන්ට ධර්ම දේශනා කරන්න. අහුවා මේ දෙවියන්ට කාලගෝසා කරන්න, කාලගෝසා කරන්න කියන දෙවියන්ට හඬනගා කියන්න කිව්වා මේ බණහඬ එන්න කියලා. සුමන සාමණේරයන් තමයි බණහඬ එන්න කියලා දෙවියන්ට කතා කරලා කිව්වේ. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව දෙවිවරුන්ට දේශනා කළා මිදු මහරහතන් වහන්සේ. එදා ඉඳලා දෙවිවරු මේ රහතන් වහන්සේලා පිරිවරාගෙන වාසය කළා. ඊට පස්සේ ඔබ දන්නවා පහවදා මාලිගාවට වැඩියා. මාලිගාවට වැඩලා දේශනා කළා විමාන වස්තු, ප්‍රේත වස්තු. විමාන වස්තු වල මොනවද තියෙන්නේ? පින් කරපු අය දෙවියන් අතර ඉපදිනු කතා. ප්‍රේත වස්තු මොනවද තියෙන්නේ? පව් කරපු අය පෙරේතිය වෙලා විඳින දුක ගැන. ඊට පස්සේ දේශනා කළා සත්‍ය සංයුක්ති. මේ වගේ සසර ගමකට වැටි වැටි යන්න සිද්ධ වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා. එතකොට දෙවන පෑතිස් රජුරුවන්ගේ සහෝදරයාගේ බිරිඳ අනුලා බිසවුන් වහන්සේ, ප්‍රධාන අන්තපුර බිසවුන් වහන්සේලාට කැමැත්තක් ඇති වුණා. මොකද්ද කැමැත්තක් ඇති වුණේ? අනේ අපටත් මේ ධර්මාර්ගය යන්න එවලම කාමී ආතරින්ට පුළුවන් වුණා. රජපෞල් තමයි මුල්ම දවස්වල ඔක්කොම මේ අතෑර අතෑර පැවිදි වෙලා තියෙන්නේ. පැවිදි වෙවි මේ ධර්මාර්ගෙ ගිහින් තියෙන්නේ. ඒ කාලේ මහා භාග්‍ය සම්පන්න මහා පින්වන්ත කාලයක්. ඒ කාලේ මේ ධර්මයේ කෙරෙහි දැන් එහෙම නැහැනේ. දැන් පොඩ්ඩක් යනට සැක ඇති වෙනවා, බනිනවා, ගරහනවා, නින්දා කරනවා, අපහාස කරනවා. මේ වගේ මහා පහත් මට්ටමටපත් වෙනානේ මේ කාලේ. හිත පහදිනවා නෙමෙයිනේ දැන් කරන්නේ, තමන්ගේ තියෙන හිත වනස ගන්නවානේ. හිත වනස ගන්න එකයි හිත පහද ගන්න එකයි දෙකක්. මේ කාලේ මිනිස්සු කරන්නේ පහදව ගන්න හිතේන හිත වනස ගන්නවා. ඒ කාලේ කරේ මිනිස්සු එක නෙමෙයි, වෙනසින්ද නොදී පහදව ගත්තා. ඉතින් පහදව ගත්ත නිසා ලොකු පිරිසක් මාර්ගඵල ලැබුවා, සංසාරයෙන් අත මිදුණා, නිවන් අවබෝධ කළා. ඉතින් මේ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ඒ ධර්මයේ ස්වාක්කාතයි, ශාวก සංඝයා සුපටිපන්න. දැන් බලන්න පින්වත්නි මේ මේ දේශනාවේ ඔබ දැක්ක ඉතාම අහිංසක චරිතයක් කවුද? පිලෝතික කියන පිරිවැජියා. පිරිවැජියා කියන්නේ නිකන් අර කොණ්ඩේ වවාගෙන ඉන්න සාධුවරයෙක්. මේ පිරිවැජියා තුල බුදුරජාණන් වහන්සේ කිරී තිබිච්ච පැහැදීම දැන් බලන්න කොච්චර හොඳ පැහැදීමක්ද කියලා. ආරය කරත් ඉඳගෙන ඇහුවා කොහෙන්ද ඉන්නේ කියලා. මොකද මෙයා දීපු උත්තරේ, මම භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා එන්නේ කිව්වා. හා එහෙමද? ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා නුවණැත්තෙක්ද, මහා පඬිතෙක්ද කියලා ඇහුවා. ආනන්ද කිව්වා මොකද අනේ මම් මොකෙද්ද කියලා ඇහුවා. ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ ගැන කතා කරන්න, උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කරන්න නම් ඉතින් ශ්‍රමණ ගෞතමයන් වගේම කෙනෙක් වෙන්න ඕනේ කිව්වා. මේ බෞද්ධින් නෙමෙයි මේක කියන්නේ. බලන්න වෙනස. මේ අන්‍යාගමික සාහස් මේ මේ මේ කියන්නේ මේ තාපසෙක් මේ කියන්නේ. ඊට පස්සේ ඇහුවා ඔබ මේ හරි ප්‍රශංසා කරනව නෑ ශ්‍රමණ ගෞතමයන්ට. එතරම් ගතු අනි මම් මොකද ප්‍රශංසා කරන්න? උන්වහන්සේ ප්‍රශංසා ලැබිය යුතු අය අතර ප්‍රශංසාර්හයි, දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි කිව්වා. බලන්න මේ පුංචි කතාවල්ද මේ කියන්නේ කියලා. අද ඔබ කිව්වොත් කාට හරි භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි කියලා, ඔය බෞද්ධ කෙනා මේකට විරුද්ධව කතා කරන්නේ නැද්ද? අය පරිහානිය කියන එක හිතා ගන්න පුළුවන් එතකොට. ආහවවා කියන්නේ ඉන්නපා කියලා. සරදායි ඔබට. ඒකයි වෙනස. එතකොට ඇහුවා අර ජානසෝනි කලබල නැහැ. ජානසෝනි බ්‍රාහ්මී මේ ජානසෝනි බෞද්ධින් නෙමෙයි. ජානසෝනි ඇහුවා මොකක්ද ඇහුවේ? මෙච්චර උදාරු කතාවක් ඔබ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් සම්බන්ධයෙන් ඔබ මොකද දැක්කේ කියලා ඇහුවා. එතකොට මේ අහිංසක තැනැත්තා එයා භාග්‍යතුන් වහන්සේව තෝරගන්න එයාගේ මිම්ම, එයා මිම්ම මැනපු හැටි එයා කිව්වා මෙහෙමයි මිත්‍රයා, මම ඒක කළේ මේ ඇත්තු හොයාගන්න දක්ෂ කෙනෙක්, ඇත්තම අඳුනගන්න දක්ෂ කෙනෙක් වනාන්තරයකට ගිහිල්ලා මේ දිගපල්ල තියෙන ඇත් අඩියක් දැකලා මේක නම් මහා හස්ති රාජ්‍යයක කියලා වගේ මමත් මේ ශ්‍රමණ ගෞතමයන්ගේ තිබිච්ච මේ හොඳ පියවර සටන් හතරක් දැක්කා කිව්වා. දැන් බලන්න මේක අහිංසක කතාවක් නෙමෙයිද? තමන්ගේ මට්ටමින් බුදුරජාන් වහන්සේ කිරේ යා තනියම හිත පහදගත්ත පිළිවෙලක්. අසවලා මට කිව්වා, අසවලා මෙහෙම කිව්වා, ඒ නිසා මම පැහැදුනා කියන කතාවද මේ තියෙන්නේ? නෑ, තමන්ම භාග්‍යතුන් වහන්සේව පහදව ගන්න කරුණු ගල්පගත්තු එකක් තියෙන්නේ. තමන්ම කරුණු ගල්පගෙන ඒ පිලෝතික තමන්ම ගල්පගත්ත කරුණු මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට එනවා ශාත්‍රීය පඬිතුයෝ, තව කවුද ඉන්නේ? බ්‍රාහ්මණ පඬිතුයෝ, ගෘහපති පඬිතුයෝ, ශ්‍රමණ පඬිතුයෝ. මේගොල්ලන්ගෙන් මේ ශාත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති කියන අය ශ්‍රමණ ගෞතමයන් දකින්න ඉස්සර වෙලා මේගොල්ලෝ කල්පනා කරේ උන්වහන්සේ සමග වාද කරන හැටි. වාද කළා උන්වහන්සේ පරද්දන හැටි කතා වුණේ. කිව්වා උන්වහන්සේ ගාවට ගියාම ශ්‍රමණ ගෞතමයන්ගේ කතා බහ, ශ්‍රමණ ගෞතමයන්ගේ තියෙන සුහද සාමීචි කතාව, සතුරු සාමීචිය, ඊට පස්සේ ශ්‍රමණ ගෞතමයන්ට සවන් දීම වුණාට පස්සේ මේ ඔක්කොම සරණ ගියා කිව්වා. ශ්‍රමණ පඬිතුරු එහෙම නෙමෙයි කිව්වා, උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා කිව්වා, පැවිද්ද වුණා කිව්වා. පැවිද්ද වෙලා කල්පනා කරලා කිව්වා, අම්මෝ අපි නූලෙන් බේරුණා, අපි කලින් හිටියේ කොහෙද, අපිට යන්තම් මේ වුණා කියලා මම මේ කරුණු වලින් හඳුනගත්තා කිව්වා. ලස්සනයි කතාව. හඳුනගත්තා කිව්වා සම්මා සම්බුද්ධෝ භගවා, භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යතුන් වහන්සේගේ වදාර ධර්මයේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝ, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සුපටිපන්න. මේකෙන් තේරුම් ගන්න පින්වත්නි, සද්ධාව කියන එක එතකොට ස්වාධීන එකක්ද නැද්ද? තමම්ම කරුණු ගලපාගෙන හිත පහදවා ගන්න ඕනේ. තමම්ම කරුණු ගලපාගෙන හිත පහදවා ගත්තොත් එබඳු කෙනෙක් සිවුරු අරින්නේ නැහැ, එබඳු කෙනෙක් ධර්මය අතාරින්නේ නැහැ, එබඳු කෙනෙකුට ඇයි කරුණු සහිත වූ පැහැදීමක් තියෙන්නේ? එබඳු කෙනෙක් පීඩාවට පත් වෙන්නේ නැහැ, එබඳු කෙනෙක් ධර්මයේ මල්ල ගන්නවා. ටික කාලයක් බුද්ධ ආගම අදාලා ටික ඊට පස්සේ මේ වෙන වෙන දේවල් පස්සේ දුවන්නේ. එහෙම වෙන්නේ නැත්තේ මොකද? දැන් බලන්න මෙයා මේ තාම බෞද්ධිය, කියන්නේ යාගේ ලකුණු කියන්න බෑ, පිරිවැජියෙක් කියලා මේ කතා කරන්නේ. නමුත් පිරිවැජියෙක් වුණාට මෙයාගේ පැහැදීම, අපි ඒක එතනින් අපි ඒකට සිවර කරමු. දැන් බලන්න මේ ජානුසෝනි ගැන. මේ ජානුසෝනි කියන්නේ බ්‍රහ්මවාදී කෙනෙක්, මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියලා වේද කතාව කරගෙන ගියපු කෙනෙක්. මේ මිනිස්සයා ඒ මතේ හිටියේ නැහැ. අර අස්ස කරත්තෙන් බැහැලා අර පැත්ත හැරිලා, කොයි පැත්තද? සවැත් නුවර ජේතවනාරාමි පැත්ත හැරිලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා පාරේ මැද්ද හිටගෙන වැන්ද. අපි එක එක කරයි දෝක. පාරේම ධර්ම කතාවක් අහලා අනේ සාදු සාදු කියලා මේ මැද්දක උසයිද? අද නෑනේ. බලන්න කොච්චර වෙනසක්ද කියලා මේ මම මේ වෙනස කියන්නේ ඔබට. ඒක තමයි හැබැයි වෙනස. අනික දැන් මේ මිනිස්සෙන් එච්චර තමන්ගේ නිහතමානී වුණානේ. නීතමාලියා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහලා ඔක්කොම විස්තරي කිව්වා. මෙන්න මෙහෙම මට හම්බ වුණා. මෙහෙම කතා කළා. මෙහෙම පීවර සටන් හතරක් ගැන කිව්වා. මෙන්න මෙහෙම උපමාවක් කිව්වා. උපමාවක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ උපමාවම කිව්වා. මේ උපමාව සම්පූර්ණ නෑ කිව්වා. සම්පූර්ණ උපමාව මේකයි කිව්වා. කියලා සම්පූර්ණ උපමාව විස්තර කළා. විස්තර කළා තමයි අන්තිමට මේක ඉවර කරගෙන කිව්වා මේකට තමයි ඇත් පීවරේ උපමාව කියන්නේ කියලා දේශනා කළා. එතකොට බලන්න පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ පහදින ක්‍රමය ඕක. ඉගෙන ධර්මය ආශ්‍රය කරගෙන තමන් ගලප ගන්න ඕනි මේ කාරණා කියලා. එහෙම තමන් ගලප ගත්තේ නැත්නම් ණයට ගත්තු දෙයක් විතර ඇති. අසවලා මෙහෙම කිව්වා. අසවල් ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. අසවල් පොතේ මෙහෙම කිව්වා. කිය කිය ඉන්න විතරයි තියෙන්නේ. තමන්ට පැහැදෙන්න පැහැදිලි කරුණු ටිකක් නැත්තම්. ඒ නිසා තමන් කරුණු රැස් කරගෙන තමන් හදා ගන්න ඕනි පැහැදෙන රටාව. දැන් බලන්න කොච්චර ලස්සනට මේ පිලෝතික පැහැදුනාද කියලා. ඒක පිලෝතිකට ඒකාන්තම හිතසුව පිණිස පවතින්නේ නැද්ද? බැරි වෙලාවත් පිලෝතික කිව්වනම් මම ශ්‍රමණ බෞද්ධ ගාවට ගියානේ වැඩන්නේ කියලා කිව්වනම් එතනම මේ ඉවරයි නේද? ඒක දැන් ඔන්න ඉස්සර මෙහෙ ආපු අය වගේ. දැන් මේ වැඩසටහන් වලට ආපු අය කියනවා වැඩසටහන් අනේ අපි ගියා වැඩසටහන් වලට වැඩන්නේ බත්වල වැලි කිව්වා. වැඩසටහන් වලට ගියා වැඩන්නේ බත් අමුයි කිව්වා. ඉතින් වැඩසටහන හැටියට මතක් වෙන්නේ මොකද්ද බත් එක? ඉතින් ඒ වගේ තව කෙනෙක් කිව්වා වැඩසටහන් වලට ගියාට වැඩන්නේ කිව්වා ෆෑන් දාලා තියනවා කිව්වා. තව කෙනෙක් කිව්වා වැඩසටහන් වලට ගියට වැඩන්නේ නැහැ කිව්වා ටයිල් අල්ලලා කිව්වා. එතන මොකද්ද හොයි වෙයි? ධර්මෙද? අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ ඔක්කොම කෂද. හොඳ එක අහුවෙන්නේ නැහැ. හොඳ දේ අල්ලගන්න දක්ෂ වීම. දැන් බලන්න අර ඔය සිද්ධි වෙනකොට මේ පිලෝතික පැත්තක ඉඳලා බලන් ඉඳ ඇති. මිනිස් වාද කරන කෙනෙක් ඒගොල්ලෝ දන්නවනේ ඒගොල්ලෝත් එක්ක කතා කර කර ඉන්නේ නැත්නම් අපි දෙන්නම් සමන ගෞතමයන්ට කියලා. බැලුවම මේ සරණ යනවා. ඉතින් මෙයා පැත්තකින් ඉඳන් බල බල පැහැදුනා. පැත්තකින් ඉඳන් බල බල පැහැදුනා. ආන් ඒ විදිහට තමයි අපි බුදුරජාණන් වහන්සේගෙන පහදින්න ඕනේ. පහදින්න ඕනේ මොකද අපිට දැන් අපි ගත්තොත් දැන් මේ වගේ දැන් කවුද ජානසෝනි පැහැදුනේ? මම කිව්ව ජානසෝනි පැහැදුනේ තථාගතයන්ගේ පියවර සටහන යා දැක්කද? නෑ. නමුත් මේ කියපු කාරණා ඇත්තයි කියලා තේරුම් ගත්තා. තේරුම් අරන් හිත පැහැදුනේ. ඒ වගේ අපටත් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන දැන් ඔබ දන්නවා අපි මාසික වැඩසටහන් වලින් පටිච්චසමුප්පාදි තෝරනවා. පංච උපාදාන ස්කන්ධේ තෝරනවා, ආරි සත්‍ය තෝරලා දෙනවා. ඉතින් හොඳට හිත පහදවා ගන්න ප්‍රමාණවත් කරුණු කියලා දෙනවා. ඒ කියලා දෙද්දී හිත පහදවා ගන්න දක්ෂ වුණොත් ඒ දක්ෂතාවයමයි Tamanට උපකාරී වෙන්නේ. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න මේ පින හේතු වාසනා වේවා සාදු. තිලෝව සෙත සැලසීමෙන් භව දුකට පිහිට වීමෙන් දහම් ඝොස පැතිරීමෙන් මොහඳුර නසාලීමෙන් අමනිවන් සලසාලෝ දම්රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි මරසෙනග පෙරදීමෙන් මුනිඳුට ජය ලැබීමෙන් කෙලෙසුන් රහිත වීමෙන් බුදු නුවණ මතු වීමෙන් සම්බුදු බවට පත් වූ පින් සරණං වහන්සේ සිහි කොට උතුම් සරණ මම් භගවතානං නමාමි කිසිවකට නොසැලීමෙන් වීරියම මතුවීමෙන් නිවනට දිවිපිදීමෙන් විදුරසුන් මත හිඳීමෙන් වසවත් මරුන් පෙරදූ වීරයානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් බුද්ධ රාජා නමාමි වෙසක් සඳ මතුවීමෙන් බුදු සිරුර බැබලීමෙන් තුන් ලොව ජය ගැනීමෙන් දෙව් බඹුන් පැමිණීමෙන් යම මහ පෙළහර පෑ මුනි රජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් ධම්ම රාජා නමාමි මහ බඹුද පැමිණීමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බරණැස මිගදායේ දම්සක කරකැවීමෙන් සිහනද පතුරාලු සිහරජානන් වහන්සේ සිහිකොට උතුම් සරණ මම් ධම්ම රාජා නමාමි සමට සිත සැලසීමෙන් බුදු සසුන බැබලීමෙන් දෙව් බඹුන් එක්වීමෙන් පිනම ඉස්මතු වීමෙන් අපහට සැපත සැලසූ ගෞතම බුදුන් වහන්සේ සිහිකොට අත්මුදුන් දී නමාමි මං නමාමි සාදු සාදු දම් සිහනද